පුරතුවන්නේ මේ වෙලාවට නිමිතව තියෙන ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. මේ පින්නතුන් ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න අපට හැකි පමණින් පැහැදිලි කළ දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ප්‍රශ්නයක් අහනවා. සංඝ රත්නයට යමක් පූජා කිරීමේදී අරමුණු විය යුත්තේ සැරියුත් මොග්ගලන් ප්‍රමුඛ මහා සංඝ රත්නයද බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයද කියලා. සංඝ රත්නයට යමක් පූජා කරනකොට අපි පූජා කරන්න ඕනේ බුදුහාමුදුර අරමුණු කරගෙනද නැත්නම් සැරියුත් මොග්ගලන් හාමුදුරන් මූලික කරගෙනද කියලායි මේ අහන්නේ. පින්වත්නි, බුදුහාමුදුරෝ දේශනා කරපු කෙටි සූත්‍ර දෙකක් තියෙනවා. ඒක දීස සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය කියලා. ඒක දීස සූත්‍රයක්, ඒක පුත්ත සූත්‍රයක් කියලා කුඩා සූත්‍ර දෙකක් තියෙනවා. මම හිතන මේකට ඇමිට කලනොත් අපි ඒ ගැන මේ අතන කියලා තියෙනවා. බුදුහාමුදුරෝ සඳහන් කරනවා, ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවනම්, ශ්‍රද්ධාවන්ත ඒ ශ්‍රද්ධාවන්ත උපාසිකාවට ඉන්න එකම පුතෙක් නම් ඒ පුතාලින් ඉල්ලීමක් කරන්න, කොහොම හරි පුතේ චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවට එකම පුතෙක් නම් ඉන්නේ, ඒ පුතාලින් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි කොමාරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා. දැනුත් අපේ අම්මලා තාත්තලා දරුවන්ට කියනෝනේ නේද? අහවල් ගායකයෝ වගේ වෙන්න, අහවල් ක්‍රීඩකයෝ වගේ වෙන්න කියලා එහෙම කියනෝනේ නේද? නමුත් සැබැලසම ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනාගේ පරමාදර්ශය තමයි, දිහි පිරිමි ළමයේගේ පරමාදර්ශය තමයි බුදුදහමේ හැටියට චිත්ත ගෘහපතිය හෝ හත්තාලවකේ දෙන්න මනාගමෙච්චයි. ඒ පුතා කවදා හරි දවසක මහාන වෙන කැමති නම් නෑ, පුතාට බාධා කරනව නෙවෙයි, පුතාගේ නිල්ලියමක් කරන පුතේ කොහොම හරි සැරුත් හාමුදුරු හරි මුගලන් හාමුදුරු හරි වගේ වෙන්නේ කියලා. ඒ වගේම සඳහන් කරනවා, ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නව නම් ඒ උපාසිකාවට ඉන්නේ එකම දියණියක් නම්, එකම දුවක් නම්, ඒ දුවගෙන් නිල්ලියමක් කරන්න දුවේ කොම හරි කුජුතරාව හරි නන්ද මාතාව හරි වගේ වෙන්නේ කියලා. කුජුතරා කියන්නේ රෝගෙන් එච්චර ලස්සන නෑ ඇත්තෙන්ම. කුජුතරාව හෝ නන්ද මාතාව හරි වගේ වෙන්නේ කියලා මේ දෙන්න අනාගමෙච්චයි. ඒ දිනේ කවදා හරි දවසක මහාන වෙන කැමති නම් මහාන වෙන දවසේදී දිනකින් ඉල්ලීමක් කරන්න, දුවේ කොම හරි හේමාව හරි උපලවන්නව හරි වගේ වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයටත් යම් කිසි කාරණයක් සම්බන්ධ වෙන එකයි මම කියුවේ. බුදුහාමුදුරුවෝ කිසි විටක කියලා නෑ මහාන වෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේ කියලා. අන්න ඒක. ඒ වගේම සංඝ රත්නයේ නිතර ඉස්මතු කළ තියෙන බුදුහාමුදුරුවෝ දැන් මහා ප්‍රජාපති ගෞතමිය ඇගේ අතින්ම අවශ්‍ය දේවල් සම්පාදනය කරලා සිවුරු දෙකක් සූදානම් කරලා බුදුහාමුදුරන්ට පූජා කරන්න ආපු අවස්ථාවේදී ඇයි කිහිප වතාවක බුදුහාමුදුරන්ගේ ඉල්ලීමක් කරා බුදුහාමුදුරනේ මේක මාගේ අනුකම්පාවෙන් පිළිගන්න කියලා. බුදුහාමුදුරේ සින්දි දේශනා කළේ සංඝය ගෞතමී දේහි කියලා. ගෞතමිය සංඝයාට දෙන්න කියලා. ඇත්තෙන්ම බුදුහාමුදුරු දැනගෙන හිටියා මහා ප්‍රජාපති ගෞතමී රහත් වෙන ඉතිය. බුදුහාමුදුරට අනාගත ඥානය තිබ්බා. බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියේ මේකෙන් අමත කුසලයක් මෙයාට අයිති වෙන්නේ නැහැ. මෙයාට ඒ කුසලෙන් ලොකු බලශාමාවක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ. නමුත් බුදුහාමුදුරුවෝ අනාගත ආයතන ලොකු ආදර්ශයක් වෙන්නේ නැහැ මෙහෙම කියලා තියෙනවා. ඊළඟට සඳහන් කළා ඊට පස්සේ කාරණයක්, ගෞතමියෝක සංඝයාට පූජා කරනකොට මටත් පූජා කරන දෙයක් වෙනවායි කියලා. මොකද බුදුහාමුදුරුවෝ සංඝ රත්නයේ අයිති කියලා සමහර තැන්වල තියෙනවා. අහන්හි අරහා ලෝකේ කියලා සඳහන් කරන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මමස් ලෝකයේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ආසවක්කයේ ඥානයෙන් බුදුහාමුදුරුවෝයි රහතන් වහන්සේ සමානයි. නමුත් බුදුහාඳුනන අරහත්ත්වයේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒකට විශේෂත්වය? බුදුහාමුදුරෝ පොබ්බේ අනනුසෝතේසු ධම්මේසු කියපු ආකාරයට පෙර නොයසු විරු ධමක් උන්වහන්සේ විසින් අවබෝධ කරගත්ත නිසා බුදුහාමුදුරන් විශේෂත්වයක් තියෙනවා. ඒ මාර්ගයේ මුලින්ම කියකෙන හැටියට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. නමුත් ආසවක්ඛේ ඥානයේදී දෙදෙනා වහන්සේම සමානයි. සාධාරණ ඥානවලින්, දස බල ඥානවලින්, චතුවයිසාරදී ඥානවලින් බුදුහාමුදුරු සුවිශේෂයි. අභිඥාවලින් බුදුහාමුදුරු සුවිශේෂයි. නමුත් ආසවක්ඛේ ඥානෙන් බුදුහාමුදුරු සමානයි, හැරුවත් හාමුදුරු සමානයි, සීවලි හාමුදුරු සමානයි, ලෝසක හාමුදුරු සමානයි. ආසවක්ඛේ ඥානෙන් අනිත් ඒවාගෙන නෙවෙයි ඈ. ඒ නිසා අපි යමක් සංඝයාට පූජා කරනකොට සැරියොත් මුගලන් ස්වාමීන් වහන්සේලා සීපත් කරගෙන අපි පූජා කරන්නේ. හැබැයි මේ පූජාවට බුදුරජාණන් වහන්සේ කොටස් කරවි බවට පත් වෙනවා. බුදුහාමුදුරන්ට යමක් පූජා කරනවා කියලා කියන්නේ ඒක පුද්ගලික දානයක්. නමුත් පුද්ගලික දාන ක්‍රියාවට වඩා ධක්ඛින විභංග සූත්‍රවලදී පැහැදිලිවම දේශනා කරනවා. පුද්ගලයෙක් හැටියට ගත්තොත් ඉහළම අනිසංස තියෙන බුදුහාමුදුරන්ට යමක් පූජා කරන එක. නමුත් පෞද්ගලික දාන වලට වඩා සාංගික දානයේ පින්කම අනිසංස වැඩි. ඒ නිසා ඊට පස්සේ සාංගික දාන හතක් ගැන සඳහන් කරනවා. සාංගික දානයට වඩා ඉහළයි කියලා. සාංගික දාන අනිසංස වැඩි. සංඝයා සියපත් කළ දෙන දානයේ අනිසංස වැඩි කියලා සඳහන් කරන්නේ. ඒකට විශාල පිරිසක් අයිති වෙනවා විතරක් නෙවෙයි. ඒකට බුදුහාමුදුරුවෝ අයිති වෙන නිසායි ඒක අනිසංස වැඩි වෙන්නේ. ඒ ගැන සමහර තහන තියනද? යන්න තියනවනම් අහන්න. බුදුගණ භාවනාව මද වේලාවක් කර ඒ අවසන් වූ විගසම අතරමැද විවේකයක් නොගත් විවේකයක් නොගෙන මෛත්‍රී සහ විදර්ශනා භාවනාවට යොමු වීම සුදුසුද? දැන් බුදුගණ භාවනා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත තියෙන සමත කමඨාන සිත සමාධිගත කරන භාවනාවක්. මේ හැම භාවනාවකින්ම අපි අන්තිමට ඉලක්ක කරන්නේ විදර්ශනා නුවණ ලැබීම. විදර්ශනා නුවණ කියන්නේ ප්‍රඥා භාවනා හැටියටයි සලකන්නේ. විපස්සනා භාවනා කියලා කියනවා. විදර්ශනා භාවනා කියලා කියනවා. ප්‍රඥා භාවනා කියලා කියනවා. එතකොට අතරමැද කියලා එහෙම අපිට ඉතින් කියන්න බෑ. ඒකේක සුද්ධලයන්ට ආවෙනික වෙච්ච ක්‍රම තියෙනවා. ඒ ආවේනික වෙච්ච ක්‍රමයක් අනුව සකස් කරගත්තට වරදක් නැහැ. මෙහෙම මේ කියලා නිශ්චිතම ක්‍රමයක් අපට එක රාමුවක් එහෙම කියන්න බෑ. සාමාන්‍යයෙන් අපි සමත භාවනාවකින් ආරම්භ කරලා ඊට පස්සේ ඒ භාවනාව අවසන් කරන්නේ විදර්ශනාකට යොමු කරලා. හැබැයි මේ විට සමත භාවනා කරන අතරේදී ත්‍රිලක්ෂණයට අපට ඒ භාවනාව නන්වන්න පුළුවන්. අනිත් දේ තමයි පින්නතුනි අපි දැන් සමත භාවනා ගැන ප්‍රශ්නයක් අහලා ඉන්න අපි ඒක දිහා සාකච්ඡා කරමු. දැන් සමත භාවනාවෙන් කරන්නේ සිත සමාධිගත කිරීම, සිතේ තියෙන විසිරුණු භාවය අඩු කරලා හිත ඒක අරමුණකට ගන්න එකයි කරන්නේ. ඒ අරමුණු වෙච්ච ඒ එකඟ වෙච්ච සිතෙන් අපි ළඟට අපි කලින් අහපු ධර්මයට අනුව ස්කන්ධ හැටියට ධාතු ආයතන ආදී වශයෙන් මේ අපේ ජීවිතයේ සකස් වෙච්ච වෙලා තියෙන ප්‍රභේද නුවණින් අපි දකිනවා. අනිත්‍ය හැටියට දකිනවා, දුක් හැටියට දකිනවා, අනාත්ම හැටියට දකිනවා. හැබැයි මෙහෙම දැකීම නෙවෙයි බුදුදහමේ කෙලවර. මේකත් සවාප ඉදිරියට යනවා. මේකත් ඉදිරියට ගියන සඳහන් වෙනවා. ශුඤ්ඤත අපන්නිත අනිමිත්ත කියන සත්‍යය කරා යන්නට ඕන. ඒ මෙනෙහි කරන ත්‍රිලක්ෂණිය ශුන්‍ය හැටියට මෙනෙහි කරනවා, නිමිති නොගැනීමත් මෙනෙහි කරනවා. අප්පණියද නැත්නම් ප්‍රණීත නොවන ආකාරයට මෙනෙහි කරනවා. මේකත් බුදුදහමේ තියෙන ගැඹුරු අවස්ථාවක්. ත්‍රිලක්ෂණේනොත් ඉදිරියට යන්න ඕන අවස්ථාව ගැන ධර්මයේ සඳහන් වෙනවා. ත්‍රිලක්ෂණේ විතරක් අපි අවසානයේ ත්‍රිලක්ෂණේ විතරක් මැදිලින්නෝ නම් ඒකත් නෙවෙයි බුදුදහමේ අවසාන ඉලක්කය. ඒකත් පසු කළ යා යුතුයි. යම් එක සූත්‍රයක් තියෙනවා. සාරෝපම සූත්‍රය කියලා. ගහක හරය හොයාගෙන යන කෙනෙක් ගැන තියෙන කතා ප්‍රවෘත්තියක් ආශ්‍රයෙන් තියෙන මහා සාරෝපම සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් මේ ධර්මයේ පිළිපදින්නේ බණ කියලා හෝ සිල් අරගෙන හෝ දානයක් දීලා හෝ බණ භාවනා කරලා යම් කිසි කෙනෙක් ඒ තුලින් අපේක්ෂා කරන්නේ කීර්ති ප්‍රශංසා නම් ඒකෙන හරියට ගහ කරටුවක් හොයාගන්න ගිහිල්ලා කැලේට ගිහිල්ලා ගහේ කොලාසු දෙක කඩාගෙන එමක් හා සමානයි කියලා. යම් කිසි කෙනෙක් ඒකත් ඉක්මවලා මේ ධර්මයේ රකින්නේ සීලේ අවසාන පරමාර්ථය කරගෙන නම් ඒකෙන හරියට ගහක අරටුව හොයාගන්න කැලේට ගිහිල්ලා ගහේ පොඩි පොඩි අතු ටිකක් හොයාගෙන එම සමානයි කියලා. ඉති ටිකක් කපාගෙන එනවා සමානයි කියලා. යම් කිසි කෙනෙක් මේ ධර්මයේ රකින්නේ සමාධි අපේක්ෂාවෙන් නම් ගහේ පොත් අරගෙන ආවා වගේ සමානයි කියලා. යම් කිසි කෙනෙක් සමතේ අවසාන ඉලක්කය කරගෙන ධර්මයේ පිළිපදිනවා නම් ඒකෙන හරියට අරටුව හොයාගන්න කියපු කෙනා ගහේ එළය කොටස රැගෙන එමක් හා සමානයි කියලා. මේ විදිහට ගිහිල්ලා අන්තිමටම ප්‍රඥාව කරා යනවා. ප්‍රඥාවත් නියම අරටුව නෙවෙයි, අරටුවේ මුල් කොටස. ඒ ප්‍රඥාව අවසාන ඉලක්කයක් නෙවෙයි බුදුදහමේ. ප්‍රඥාවත් ඉදිරියට යනවා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම, නැත්නම් විමුක්තියට පත් වීම තමයි අවසාන ඉලක්කය විය යුත්තේ ධර්මයේ පිළිපදින කෙනාගේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කරුණු අටක් කියලා නේද? සාමාන්‍ය සම්මාදිටියෙන් පටන්ගෙන සම්මා සමාධියෙන් අවසන් වෙන අංගයන් අපි අහලා තියෙන්නේ. නමුත් කිනුතුනි මතක තියාගන්න, ඒ සම්මා දිටියෙන් ආරම්භ වෙලා සම්මා සමාධියෙන් අවසන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශේක ප්‍රතිපදාවක් ඉදිරියට සලකන්නේ. ඒක ප්‍රතිපදාව තියෙන්නේ මාවත වඩන්න. ඒ මාවත වැඩි වීමෙන් ලබන ප්‍රතිඵල දෙකක් ගැන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තවත් කරුණු දෙකක් එකතු වෙනවා ආරසංගික මාර්ගයට. මජ්ක්‍ධිමනිකායේ තියෙනවා මහා සාරෝපම කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ දැක්වෙනවා අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා. සේක පුද්ගලයා කරුණු අටකින් යුක්තයි. අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා කාරණයක් කියනවා. රහතන් වහන්සේ කරුණු 10කින් සම්පූර්ණයි කියලා. අර සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කරුණු දෙකක් එකතු වෙනවා. අන්න ඒ දෙකෙන් තමයි සැබෑ වූ ආර්ය මාර්ගයේ නිමාවටපත් වෙන්නේ. ප්‍රතිපලත් එක්කමයි ඒ කරුණ දෙක තියෙන්නේ. ඒ නිසා ප්‍රඥාව ඉක්මවල යන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඊළඟට ප්‍රශ්නයක් අහනවා, කර්මඵල විශ්වාසයෙන් යුතුව දන් දීම විස්තර කර දෙන්න, පහදා දෙන්න. මේදී සිදුවී යුත්තේ කර්මඵල විශ්වාසයේ තිබීමත්, ඒ අතරම දුන් දාණය වෙනුවෙන් නැවත දෙයක් ලැබේවා යන සිතුවිල්ල තිබීමත්ද? එතකොට මේ කර්මඵල විශ්වාස කරගෙන දන් දෙන එක අපි කියනවානේ සාමාන්‍යයෙන්. ධර්ම දේශනා ගන්නකොට දේශකයන් වහන්සේලා සඳහන් කරනවා දානය දෙනකොට කර්මඵල අදාහගෙන දෙන්නේ කියලා නේද? විතරම කියනවනේ නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒක සම්මස්සකෝමී කම්මදායාද ආදී වශයෙන් කියලා අභින්නන් පච්චයෝකිතාපංගින කාරණා දේශනා කළා තියෙනවා. හැම කෙනෙක් කිසිම නිතර මෙනෙහි කර යුතු කරුණු පහ ගැන කියලා තියෙනවා. මොනවද ඒ කරුණු පහ? ජීයන් වශයෙන් හෝ වේවා, ස්වාමින් වහන්සේලා වශයෙන් හෝ වේවා, දේවයන් වශයෙන් හෝ වේවා, මනුෂ්‍යයන් වශයෙන් හෝ වේවා, නිතර මෙනෙහි කර යුතු කරුණු පහ ගැන දේශනා කළා තියෙනවා. දන්නේ නැද්ද? ඒ කරුණ තමයි ඒක කාරණයක් තමයි ජරා ධම්මෝමි ජරණං තීතෝති අපින්නම් පච්චේකි සම්බං මහලු වෙන කෙනෙක් කියන එක නිතරම මෙනෙහි කරන්න කියලා ඊළඟට ව්‍යාධි ධම්මෝමි ලෙඩ වෙන කෙනෙක් කියලා නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා ඊළඟට මරණ ධම්මෝමි මරණයට පත් වෙන කෙනෙක් කියලා නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා ඊළඟට සබ්බේපි මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ සියලුම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙලා යන්නට සිට වෙනවා කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා අම්මස්ස කොමී කම්මදායාද වාදි වශයෙන් සමාකරන කර්ම ශක්තිය තමගේ සැබෑ දායාදය, සැබෑ උරුමය, සැබෑ ඥාතිවරයා කියන කරුණ අභින්හන් පච්චවේක සම්බන් නිතර මෙනෙහි කරන්න කියලා. එතකොට අන්නේ කරුණ වලින් එකක් තමයි කර්මය කියන එක. හැබැයි ඒකෙන් කියන්නේ මේ දෙනකොට ඒකේ ප්‍රතිඵලය අපේක්ෂායම කරන්න කියලා. මෙහෙම කරොත් මේ ප්‍රතිඵලය තියෙනවා කියලා අවබෝධයෙන් කරන්නේ. හැබැයි ඒකට 아무ත් ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. ඒකට 아무ත් ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. බුදුදහමෙහි බුදුහාමුදුර පැහැදිලිවම දේශනා කරනවා ප්‍රාර්ථනාවේ මේව ලැබෙන්නේ නැහැ කියලා. ප්‍රාර්ථනා නොකලත් ඒ ප්‍රතිපදාව යෙදෙනවා නම් ප්‍රතිඵලය ලැබෙනවා. බුදුහාමර ලස්සන උපමාවක් මේකට කියනවා. අලුත උපන්න වසු පැටියන් ඉන්නේ කියලා දෙනක් ඉන්නවා. අලුත උපන්න වසු පැටියන් ඉන්නේ එළ දෙනෙක් ඉන්නවා. මේ එළ දෙන ළඟට කිසියම් කෙනෙක් ගිහිල්ලා එළ දෙනාගේ අන නැත්තම් අඟ කියලා කියන්නේ අපි අන් තියනවනේ. අන අල්ලගෙන බොහොම හයියෙන් අදිනවා. අදිනවා ප්‍රාර්ථනා කරනවා අනේ මට කිරි ලැබෙන්න කියලා. අලුත පැටව දාපෝ එළදෙනාගේ ළඟට ගිහිල්ලා එළදෙනාගේ අණ අල්ලගෙන අනෙන් අදිනව අනේ මට කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. කිරි ලැබෙනවද? කිරි ලැබෙන්නේ නැහැ. මොකද කිරි ලැබෙන තැනකින් නෙවෙයි අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා අලුත පැටව ලැබිච්ච එළදෙනා කියන ඒ එළදෙනාගේ ළඟට ගිහිල්ලා එළදෙනාගේ බුරුලට අත තියලා බුරුල අදිනවා. අදින ගමන් කියනවා මට කිරි එපා කියලා. මට කිරි එපා කියලා අදිනවා. එපා කියලා ඇද්දත් කිරි ලැබෙනවා. අන්න මේ වගේ හරියට ධර්ම මාර්ගයේ යෙදෙනවා නම් හරියට බුදුහාම දේශනා කරපු විදිහේ ධර්ම මාර්ගයේ යෙදෙනවා නම් ප්‍රතිඵලය එපා කිව්වත් ප්‍රතිඵලය ලැබෙනවා. හැබැයි මේ ධර්ම මාර්ගයේ වරදවාගෙන නම් යන්නේ ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරත් ඒක ලැබෙන්නේ නැහැ කියලා. බුදුහාම මේ ලක්ෂණ දේශනා කළා තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා ධර්ම. ඒ නිසා අදාළ දේ අපි අදාළ විදිහට කරා. ඒ නිසා දානයක් දීලා 아무තේ මේ භවභෝග සම්පත් ලැබේවා ආදී වශයෙන් අපි ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒවා අනිවාර්යෙන් ලැබෙන දේවල්. ඒවා නිවනෙන් මිහ ලැබෙන ඒ දේවල් අරමාණු රූපෝ ඒ අවස්ථාවෝචිතව ලැබෙනවා. දැන් අපි නුවරපත් එක නැගලා නුවරට යන කෙනෙක් මේ මට මේ කෑගලට යන්න ලැබේවා, කඩු ගන්නාවේ කඳ නගින්න ලැබේවා, ඈ පේරාදෙනේට යන්න ලැබේවා කියලා 아무තේම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඒවයි මගට කිහිම ලැබෙනවා. ප්‍රාර්ථනා කරද්දී වෙන ඒවා පේන්න එපා, ඒවට යන්න එපා කිව්වත් යනවා බස් එකේ හරහා යන්නේ. අන්නේ වාගේ තමයි ඉහළම ඉලක්කය තියාගත්තට පස්සේ ඊට පල්ලෙහාට අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි මග ටික විතරක් තියාගත්තොත්, මග ප්‍රාර්ථනා විතරක් තියාගත්තොත් මග ටික ලැබෙන්න පුළුවන් අර කියලා මේක නොලැබෙන්න පුළුවන්. ඊටා ඉහළම අපේක්ෂා සහිතව අපි ඒ දේවල් කරන්න ඕන. අනිත් දේ තමයි පින්තුනි ආර්ය මාර්ගයන් බුදුහාමුදුරු දක්ෂිණ විභංග වලදී පැහැදිලිවම දානංශ දේශනා කළ තුනේක ගැටුමක් නැහැ. සතේකට සිව්පාවේකට යමක් පූජා කිරීම ඉඳන් පරිත්‍යාග කිරීම ඉඳන් බුදුරජාණන් වහන්සේට යමක් පූජා කිරීම දක්වාම දක්ෂිණ විභංග වලදී පෞද්ගලික දානවල අනුසංශ කියලා තියෙනවා. පෞද්ගලික දාන 14කින් දක්ෂිණ විභංග සූත්‍රයේ තියෙනවා. ඊළඟට සාංගික දානමේ පින්කම් හතක් තියෙනවා. ඒ හත ගැන විස්තර කරනවා. ආනිසංස වැඩිපුර ලැබීම ගැන සඳහන් කරන එකේ ගැටලුවක් නැහැ. ඒ වගේම සිල්වත් ඉඳගෙන සිල්වත් අයට දෙන්නේ කියලා කියලා තියෙනවා. නමුත් පින්තුනි සැබෑ ලෙසම මාර්ගඵල අපේක්ෂාවෙන් කෙලෙස් ප්‍රහීණ කිරීමේ අභිලාෂයෙන් දාන ආදී කටයුතු කරන කෙනා පින්තුනි ලබන කෙනාගේ දානේ ලබන කෙනාගේ සිල්වත් ගුණවත්කම් හොයන්න යන්නේ නැහැ. ඔහුට යම් කිසි අවස්ථාවක් යමක් දිව යුතු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ අවශ්‍යතාවයේ විතරයි බලන්නේ ඔහු. ආර්ය සංසේ ඊතර සලකන්නේ නැහැ. ඒක ආර්ය මාර්ග යන විශේෂයෙන් බෝසත්තුන්ගේ ලක්ෂණයක්. ලබන කෙනාට අවශ්‍ය නම් මොකුමන්ත අවශ්‍ය දේ ඒ වෙලාවට සම්පාදනය කරනවා. එතෙන්දි ඔහු ඒ ලබන කෙනා කොච්චර සිල්වන්ත ගුණවන්ත කියලා හොයන්නේ නැහැ. එහෙම හොයන්නේ යන්නේම අපේ ළඟ කෙලස් අපි කෙලස් පරිසර අපි යන්නේ. දැන් මේ පිනතන මීට කලිනුත් අපි ඒ කාරණා දේශනා කරලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. ওই හත්තිගාම උග සූත්‍රය ගැන අපි කියලා තියෙනවානේ. අංගුතර නිකායේ තියෙන හත්තිගාම උග කියලා සූත්‍රයක්. ඒ උග කියන ගෘහපතියෙක් ගැන තියෙන ආශ්‍රයවත් කරුණු අටක් ගැන සඳහන් වන්නේ. එතෙන්දි කියනවා මේ උග ගෘහපතියා ඔව් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඔහු අනාගාමී කෙනෙක්. ඔහු දෙවිවරුත් එක්ක සම්බන්ධතාවය තියෙන කෙනෙක්. ඔහුට රාත්‍රියේ කාලේ ඉන්නේ දෙවිවරු ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ගැන විස්තර කරනවා. ඔබ ඇසුරු කරන ඔබ දාන දෙන අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. අහවල් රහතන් වහන්සේ අනාගාමී කෙනෙක්. අහවල් රහතන් වහන්සේ සකදාගාමී කෙනෙක්. අහවල් රහතන් වහන්සේ සෝවාන් කෙනෙක්. අහවල් ස්වාමීන් වහන්සේ ධම්මානුසාරය කෙනෙක්. අසවල් ස්වාමීන් වහන්සේ සද්ධානුසාරය කෙනෙක්. අසවල් ස්වාමීන් වහන්සේ සිල්වත් ප්‍රඥා කෙනෙක්. අසවල් ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක් කියලා මට දෙවිවරු ඇවිල්ලා සඳහන් කරනවා. හැබැයි එහෙම දෙවිවරු සඳහන් කළත් මම දන්නවා මම අසුරු කරන හාමුදුරන්ගේ සත්‍ය කොහොමද කියලා. දැනගත්තත් මම ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කරද්දී කිසිම වෙනසක් නොමැතිව කාටත් සමසිතින් දානීය පූජා කරනවා කියලා. ඔන්න බලන්න දානීය පූජා කරනකොට මූණ බලලා නෙවෙයි දානීය පූජා කරන්නේ පාත්‍රය දිහා බලනවා. දැන් අපේ බොහෝ ඇත්තන් මූණ දිහා බලන්නේ පූජා කරන්නේ නේද? ලොකු හාමුදුරුවෝ බලලා ඉතින් ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඉන්න තැන් වලට ඉතින් එහෙම තමයි උඟ දෙනෙක් ඉතින් පොඩි හාමුදුරුවෝ ඉතින් ගණේෂ්තර සැලකිල්ලන්නේ. නමුත් නියම ධර්ම මාර්ග යන කෙනා පින්නතුනි නියම ධර්ම මාර්ග යන කෙනෙක් ඊට වඩායි කියලා මානසිකව දැන් මේ කටයුතු කරන්නේ සාමාන්‍ය කෙනෙක්ද? සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ කටයුතු කරන්නේ අනාගාමී පුද්ගලෙක්. ධර්මය දන්නා එහෙම දැන් සමහර අපි දන්නවා අපට අසු ගන්නපු ගුරුවරයෙක් එක්තරා මහත්මයෙක් ඔහු බෞද්ධාලිතිනියන මහාචාර්යවරේ එතුමාගේ පුතාගේ උපන්දිනයේට ගෙදරට වැඩම කළේ ඔක්කොම කුඩා හාමුදුරන්ලා. ඒ පුතාගේ වයසෙම පොඩි හාමුදුරන්ලා වැඩම කළා. පොඩි හාමුදුරන්ට දානයක් දුන්නා. ඒ පොඩි හාමුදුරන්ලා කැමැතිම දේවල් ගෙනල්ලා පිරිකරවලට දානෙට එහෙම දානෙ පූජා කළා. උපසම්බදා හාමුදුරන් ඇච්චරයි මෙච්චරයි කියලා කිසි කතාවක් නැහැ. මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි බෞද්ධාර්ථ විද්‍යාන්ත මහාචාර්යවරු. ඒ නිසා සාමලේර ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරන්න පුළුවන්. ආරයන් වහන්සේලා සිහිපත් කරගෙන ආනිසංස වල කිසි අඩුවක් නැහැ. තමන්ගේ ප්‍රසාදය ඇතිවෙච්ච ප්‍රමාණයට දානීය පූජා කරන්න පුළුවන්. ඒක අපේ හිත හදා ගැනීම තමයි වැදගත් වන්නේ. එතෙන්දි දානීය දෙනකොට අපි නිතර මානිසංස ගැන වැඩිපුරම හිතන්න යන හොඳ නැහැ. ඒ හිතන්නේ ගියොත් අපේ පිටේ දැමිට අපි ධර්මයෙන් පිටියන්නේ. ආරයන් වහන්සේලගේ ගුණ සිහිපත් කරමින් අපි දානීය දෙන්නට ඕන ප්‍රතිඵලය ගැන ලොකු හැඟීමක් ඇති කරගත්තු දුනේ ප්‍රතිඵලය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි karma වල විශ්වාසය කියන එක නැහැ කියන්නේ නැහැ ඒක. karma වල දන්නව තමයි. මේ ගැන ගැටලු තියෙනවා නම් අහන්න. සත්‍යබොජ්ජංග භාවනාවක් ලෙසට වැඩි හැකිද? හැකිනම් මේ කරන්නේ කෙසේද? සත්‍යබොජ්ජංග මොනවද සත්‍යබොජ්ජංග කියලා කියන්නේ? බොජ්ජංග කියන්නේ මොනවටද? බොජ්ජංග කියන්නේ බෝධි අංග කියන එක. බෝධිය සඳහා උපකාරී වන අංග වලටයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ සබ්ද බොජ්ජංග අයිති වන්නේ මොන කාරණා වලටද? මොන කාරණා යටද මේ හත තියෙන්නේ? හා දැන් වාග් බනහන ඇස්තනේ ඉතින් මේ අයනේ. හා හා ඉගෙනගන්න ළමයින්ට ප්‍රයෝජනවත් වෙනවා. මේක වෙන ප්‍රධාන ඉගැන්වීමක් යටතේ තියෙන ප්‍රභේදයක්. මේක මොනවද? සත්‍තිස් බෝධිපාරමිතික ධර්ම යටතේ තියෙන කොටස් හතක් මේ තියෙනවා. එතකොට පින්වත්නි බුදුහාමුදුරන්ගේ ධර්ම විවිධ න්‍යාය වලින් විවිධ ප්‍රභේද වලින් බුදුහාමුදුර දක්වලා තියෙනවා. දැන් බුදුදහමේ කාරණයක් වෙනවා දුක්ඛෝපනීසයි සද්ධා කියලා. දුක පිළිබඳව අවබෝධය නිසා ශ්‍රද්ධා ඇති වෙනවා කියලා කාරණයක් කියනවා. ඒ කියන්නේ දුක් විඳින ශ්‍රද්ධා ඇති වෙන්නේ නැහැ. දුකින් නම් ශ්‍රද්ධා ඇති වෙනවා නම් අය රෝහල් වල ඉන්න අය ඔක්කොම ශ්‍රද්ධාන්තය වෙන්න ඕන. පිළිකාර වල ඉන්න අය එහෙම. එහෙම නැහැ. දුක්ඛෝපනීසයි ශ්‍රද්ධා කියලා කියන්නේ දුක පිළිබඳව හේතුඵල න්‍යාය අවබෝධ කරගන්න කෙනා ශ්‍රද්ධාවට පත් වෙනවා. එහෙම කාරණයක් ධර්මයේ විස්තර කරනවා. ඊළඟට සඳහන් කරනවා බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් මතුවට කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා. අර එකක් ඇජිට තියෙන එක මෙතෙන් දෙකක් කියනවා. මොකද දෙක බුදුහාඳුර දේශනා කරනවා මම අතීතයේ දැනුත් මතුවට කරුණු දෙකයි ලෝකෙට දේශනා කරන්නේ. මොකද දෙක දුකත් දුක නැති කිරීමත් විතරයි කියලා. ඔන්න අර එක දෙකක් වුණා. දුක කියන එක ලෝකේ සෑමදාම තියෙන බුදුවරයෙක්ගෙන් ලැබෙන ප්‍රතිලාභය තමයි දුකට හේතුව දේශනා කිරීම, දුක නැති කිරීම දේශනා කිරීම. මෙන්න මේ කරුණ දෙක දේශනා කරන අපේදී බුදුහාමුදුරුවෝ තවත් වෙනක දේශනා කරනවා මහණෙනි වනයේ ඇසිරෙන ඇතෙක් ඉන්නවා නම් ඒ ඇසා ගැස් පියවර මත ලෝකේ ඉන්න සියලුම සතුන්ගේ පාපියවරය මත සපන්න පුළුවන්, ඒ මත ගොනු කරන්න පුළුවන්. අන්නේ වගේ මා විසින් යම් තාක් ධර්ම දේශනා කරනවා නම් ඒ සියලුම ධර්ම දේශනා චතුරාර්ය සත්‍ය නැමැති එකම මා තේමාව මත ගොනු කරන්න පුළුවන්, කැටි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? අර දෙක හතරක් වුණා. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය දෙපින තුනනේ හැම ධර්මයක්ම අයත් කරන්න පුළුවන්. දැන් බලන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකටද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අර දුක්ඛ සත්‍යේට අර ජාති දුක්ඛ ජරා දුක්ඛ කියන ඔක්කොම එකයි තියෙනවා. එතකොට සමුදය සත්‍යේ තෘෂ්ණාව ගැන තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරය නම් ඒ කරන සම්පූර්ණ විග්‍රහයක් ඒකේ තියෙනවා. නිරෝධ සත්‍යේට නිර්වාණය ගැන මාර්ගඵල ඇතුළේ ඔක්කොම ටික ඒකට අයිති වෙනවා. ඊළඟට මාර්ග සත්‍ය කියන්නේ මාර්ග සත්‍ය කියන්නේ ආරක්ෂණික මාර්ගය. ඔව් ආරක්ෂණික මාර්ගයට බලන්න සම්මා සතියට අයිති වෙනවා සතර සතිපට්ඨානයම. සම්මා වායාමයට අයිති වෙනවා සතර සම්‍යක්ප්‍රඥාන වීරිය. සම්මා සමාධියට අයිති වෙනවා සතර ධ්‍යාන. මේ වගේ හැම කරුණක්ම පිනතුනේ මේ ආරක්ෂණික මාර්ගය තුළ ගොනු කරන්න පුළුවන්. එහෙම දේශනා කළ ඊළඟට මේ හතර නැවත වතාවක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ත්‍රිපරිවට්ඨ ද්වාදසාකාරය කියලා සත්‍ය ඥාන, සුත්ති ඥාන, සුතක් ඥාන කියලා ප්‍රභේද තුනක් ඇටතේ අර හතර බෙදලා 12 ආකාරයකට දක්වනවා. ද්වාදසාකාරයේ හැටියට 12 ආකාරයකට. ඊළඟට නැවත සූත්‍ර ගණනාවක විස්තර වෙනවා. වාසිකටෝපම සූත්‍රය ආදී සූත්‍ර රැසගෙනවා සත්‍විස් බෝධිපාරමිතික ධර්ම ගැන. බුදුහාමුදුර දේශනා කරනවා ආර්ය මාර්ගය යන කෙනෙක් විසින් වැඩි වූ කරුණු. ඒ කරුණු අතරින් කාරණා 37ක් ප්‍රධාන වශයෙන් ගොනු කරලා තියෙනවා. මොනවද ඒ 37? සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රඥාන වීරිය, සතර ඍද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම පහ නැත්නම් පංච ඉන්ද්‍රිය, බල ධර්ම පහ නැත්නම් පංච බල, සත්‍ය පොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න මෙන්න මෙතන මේ 37න් එන එක මාතෘකාවක් තමයි මොකක් කියලාද කියන්නේ? බොජ්ජංග කියලා කියන්නේ බොජ්ජංග ගැන මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට සාමීන් වහන්සේ සත්‍යබෝධංග භාවනාවක් ලෙසට වැඩිය හැකිද? ඇකිනම් මේ කරන්නේ කෙසේද? මේ ප්‍රතිපල මොනවාද? දැන් ප්‍රතිපල කියන එක මාත්‍රාවම තියෙන බෝධංග කියන එක, බෝධි අංග කියන එක. ඈ අවබෝධයේ සාක්ෂාත් කර ගැනීම සඳහා තියෙන අංග. එතකොට මේවා හරියට වැඩුවොත් මේ තමයි යන්නේ නිවන වෙතම යන්නේ. ඊළඟට දැන් මේක වඩන්න පුළුවන්ද කියලා අහනවා. සින්නතුනි සතිය කියන එක දැන් උදාහරණයක් ඇටියෙට සත්ත බොජ්ජංග කියන කරුණ හතයි. මොනවද ඒ හත? සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියලා. සති සම්බොජ්ජංගයදී බොජ්ජංග කියන වචනයක් දාලා සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන මේ කරුණ හත. මේ සතියම පින්නතුනි සති බොජ්ජංගයක් ඇටියට තියෙනවා. සති ඉන්ද්‍රියක් හැටියට තියෙනවා, සති බලයක් හැටියට තියෙනවා, අම්මා සතිය හැටියට තියෙනවා. මේ එකම කරුණ විවිධ ස්ථානවල විවිධ සන්දර්භවලින් බුදුහාමර විස්තර කරලා තියෙනවා. එක එක මට්ටම්වල. මෙතෙන්දි මේ වැදගත්ම කාරණයක් අහන්නේ සත්ත පොජ්ජංග අපට වඩන්න පුළුවන්ද කියලා. මේ විදිහින් අපට වඩන්න තමයි තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි. මනුස්සයන්ට වඩන්න තමයි බුදුහාමර දේශනා කරලා තියෙන්නේ. නමුත් වෙන දින අපි එකක් දැනගන්නට ඕන. සම්මාසෝ සූත්‍රයේ මේ පිනතුන් විතර කියවන්නේ වැදගත්ම සූත්‍රයක්. අය ගුණරතන කියලා පිටිකල ගුණරතන කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවට කරපු පොතක් තියෙනවා නේද? දැකලා ඇති මියත් අන්නේ. සම්මාසෝ සූත්‍රයේ ලොකු විස්තරයක් තියෙන පොත නොමිලේ දෙන්නේ. නොමිලේ දෙන්නේ නිසා ගන්න අමාරු නේද? කල්ලිවට ගන්න නම් මොන පොත් අපු ගන්න පුළන්නේ නොමිලේ දෙනවා අමාරු හොයාගන්න. ආගෙන ළඟ තියෙනවා තාට හොයාගෙන ඒක කියවන්නේ ඒකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. සම්මාසෝ සූත්‍රය කියලා පොත. පින්නතුනි ඒ පොතේ සම්පූර්ණ විස්තරයක් කරන මේ සම්බස සූත්‍රේ නැති වුණා ත්‍රිපිටක පොත්වල බුදු ජාන්ති පොත්වල මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ තියෙන්නේ සම්බස සූත්‍රය. සම්බස සූත්‍රය සඳහන් වෙනවා කෙලෙස් ප්‍රහීණ කිරීම සඳහා ආකාර හයක් ගැනීම සඳහන් වෙනවා. එයින් එකක් තමයි භාවනාවෙන් ප්‍රහීණ කළ යුතු සංයෝජන කියලා. භාවනාවෙන් ප්‍රහීණ කළ යුතු සංයෝජන. අන්න ඒ භාවනාවෙන් ප්‍රහීණ කළ යුතු සංයෝජන වඩන තැනදි විස්තර කරනවා මෙන්න මේ සත්බොජ්ජංග. සත්බොජ්ජංග වඩන්නේ කියලා. හැබැයි පිනුතුනේ මතක තියාගන්න මේ සති ආදී අංග බොජ්ජංග වශයෙන් වැඩෙන්නේ සැබෑලසම වැඩෙන්න පටන් ගන්න කාටද? සෝවාන් වෙච්ච කෙනාට, දර්ශන සම්පත්තිය ලැබපු කෙනාට. හැබැයි ඉතින් කියන්නේ එතක නිකන් ඉන්න කියලා. සැබෑලසම බොජ්ජංග වැඩෙන්නේ දර්ශන සම්පත්තිය ලැබිලා සක්කාය දිට්ඨිය ප්‍රහිණ කළ කෙනාට. ඒ නිසා ධර්ම මාර්ගයේ පළවෙනි පියවර තමයි, පළවෙනි ආරම්භක පියවර තමයි දර්ශන සම්පත්තිය ලබා ගැනීම. මේක අපි හිතන වගේ ලේසි නන්නේ. අමාරු දෙයක් නේද? දර්ශන සම්පත්තිය ලැබෙනවා පින්නතුනි, දර්ශන සම්පත්තියට හේතු වෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ධර්මස්ත්‍රවණියත් යෝනිසෝ මානසිකාරයත් තියෙන කාරණා දෙක. දැන් මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ආයත මාර්ගඵල සෝවන් වෙන බැරි වෙන මේ හේතුවෙන්. සෝවන් වෙලා හෝ ඊට වඩා ඉහළ මාර්ගඵලයට පත් වෙලා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ඉතිරි මාර්ගඵල සම්පූර්ණ කරගන්න පුළුවන් හේදී. නමුත් සෝවන් වෙන්න බෑ කෙනෙකුට අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක ඉඳගෙන. ඇයි ඒ? ඔව් ශරීරය නැති නිසා කන් දෙක තියෙනවද? සෝතේ තියෙනවද? එනිසා තමයි බුදුහාමර පුළුවන් නම් එදා ආරාර කාලාම උදකරම පුස්සකින දෙදෙනාට බල කියනවා. මොකද ඒ දෙන්නා රූපාචර බ්‍රහ්ම ලෝකේ හරියට නම් බුදුහාමර ධර්ම දේශනා කරනවා. ඒ දෙන්නා ධර්ම දේශනා කරා නම් ඉස්සෙල්ලාම අවබෝධ කරන්න දෙන්නේ ඒ දෙන්නා. පස්සක වහන ටිකක් හරි සැක කළා අරගෙන එහෙම කිසිම සැක කරන්නේ නැහැ කෙලින්ම සම්පූර්ණයෙන්ම බරහලා ඉන්නේ. පළවෙනි අවස්ථාවේදීම ඇතමිට රහත් වෙනවා. ඒ දෙන්න තමයි බුදුහාම මුලින්ම කෙනෙක්ගේ නමුත් බලනකොට ඒ දෙන්න අරූපාචර ලෝකෙ ඉබදලීටි ඉතින් උදව්වක් කරන්න බෑ. ඊට පස්සේ තමයි පස්සක වහනන් හොයාගෙන ඉන්නේ. අහන්න බලන්න. ඒ ගොඩක් සාමයේ ඉන්නවා ඉතින් ඒක දිග කාලයක් නේ. අරපජ බ්‍රහ්මලෝක කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් ඇතැම් විට කල්ප ගණන් ආයුෂය. ඒ කියන්නේ ඇතැම් විට දැන් අරුපජ බ්‍රහ්මලෝක වලින් ඉහළම බ්‍රහ්මලෝකය නේව සංඥා නා සංඥායතනේ නෙවෙයි මම හිතන්නේ මේ දෙන ඉපතු ඊට වඩා පල්ලේ බ්‍රහ්මලෝක වල අරුපජ බ්‍රහ්මලෝක වල නේව සංඥා නා සංඥායතනේ බ්‍රහ්මලෝකයේ ආයුෂ කොච්චරද? මහා කල්ප 84000යි. මහා කල්ප 84000ක් කියන්නේ මහා භද්‍ර කල්ප වලින් ගත්තොතින් බුදුරජාණන් වහන්සේ ලක්ෂ දෙකක් විතර පහළන කාලය. දෙලක්ෂයක් විතර බුදුරජාණන් වහන්සේ පහළන කාලයයි. ඒතරම් අති දීර්ඝ කාලයක් ඉන්නවා. ඒ ආත්මභාව ස්වභාවයයි. ඔවුන් ඉතින් එතනින් චුත වෙලා ඒ කල්ප ගානක් ගතලා චුත වෙලා ආයිතින් රූපාචර ප්‍රස්ම ලෝකයකට හෝ දිව්‍ය ලෝකයකට හෝ මනස් ලෝකයකට ආපු කාලෙක තමයි ආයෝන් ධර්මාවෝදය කරන්න පුළුවන් කම තියෙන්නේ. එතකොට දැන් අපි මේ කතා කරමින් හිටියේ පත්ත බොජ්ජංග ගැන. එතකොට දර්ශන සම්පත්තිය ලැබු කෙනාට තමයි බොජ්ජංග ධර්ම වැඩිමමක් ගැන ධර්මයේ සඳහන් වන්නේ. සැබැලෙසම භාවනා කියන පදියක් දාලා තියෙන්නේ මෙතෙන්දී. ඒ නිසා ධර්ම මාර්ගයේ ආරම්භක පියවර තමයි පින්නතුනි. ආරම්භක පියවර තමයි මේ හොඳට ධර්මයේ ශ්‍රවණය කළා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරාටමත් වැඩන්නේ. හොඳ ධර්මයක් අහන්නත් ඕන. ඒ අහන ධර්මය හොඳින් ධර්මයේ නිවැරදි ධර්මයක් වෙන්නත් ඕන. අහන කෙනා නිවැරදිව සිය බුද්ධියෙන් අහගන්නටත් ඕන. දර්ශන සම්පත්තිය තමයි මේ ධර්ම මාර්ගයේ ආරම්භක පියවර. බුදුහාමුදුරෝ වාසි ජටෝපමසී උත්‍රය සංගතනිකයි නිදාන සංගුත්තේ බලන්න නිදාන වාක්‍යයේ ඛණ්ඩ සංගුත්තේ තියෙන වාසි ජටෝපම සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙනවා ඥානසෝ විත්තවේ අහං පස්සතෝ ආසවානං හයං වදාමි කියන. ඥානසෝ අහං විත්තවේ ආසවානං හයං වදාමි ඥානසෝ පස්සතෝ. මහණෙනි මම ආශ්‍රවයන්ගේ සේ කිරියම දේශනා කරන්නේ කාටද? දන්න කෙනාට, දකින්න කෙනාට කියලා. දන්න කෙනාට, දකින්න කෙනාට කියලා. පින්නතුනි දැන ගැනීම විතරක් මේ ධර්ම මාර්ගයේ ප්‍රමාණවත් නැහැ. දන්න අය හුඟක් අපේ සමාජෙ ඉන්නවා. නමුත් දකින්න එකයි අමාරු. ඒ දන්න දේ අනුව ධර්මයේ දකින්න ඕන. ඥානසෝ පස්සතෝ කියලා වචන දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. අනේතෙන්දි දේශනා කරනවා කිංචි දෙක්කවේ ඥානසෝ පස්සතෝ ආසවානං හයං. මහණෙනි කුමක්ද දකින්න ඕන, කුමක්ද දැනගන්න ඕන කියලා. බුදුහාමුදුරේ දේශනා කරනවා ඉති රූපං, ඉති රූපස්ස සමුදියෝ, ඉති රූපස්ස අස්සංගම. රූපේ මෙන්න මේකයි, රූපේ සමුදය මේකයි, රූපේ අස්සංගමේ මේකයි කියලා රූපය පිරිසිදු දැනගන්නට ඕන. ඉති වේදනා, ඉති වේදනාය සමුදියෝ, ඉති වේදනාය අත්සංගමෝ. මෙන්න මේක වේදනාව, මේක වේදනාවේ සමුදය, මේක වේදනාවේ අත්සංගමය කියලා දකින්න ඕන කියලා. මේ විදිහට පින්නතුනි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහම මුලදී දැකලා ඉන්න කෙනාට තමයි පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ඉදිරි වැඩපිළිවෙල විවරණය වෙන්නේ, විවර වෙන්නේ. ස්කන්ධ පංචකය තමන්ගේ මහා දායාදය කියලා හිතාගෙන ඉන්න මහා වස්තුව, අපේ සමස්ත ජීවිතයම සැකැස්ම කුමක්ද? ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය හැදෙන හැටි දැනගන්න ඕන, නැති වෙන හැටි දැනගන්න ඕන, ඒකේ ස්වභාවය දැනගන්න ඕන. එහෙම දැනගෙන තමයි මේ මාර්ගය යන්නේ. ඒ නිසා පළවෙනි පියවර තමයි පින්නතුනේ අපේ ජීවිතය සකස් වෙච්ච ප්‍රධාන කොටස් පහ ගැන හොඳ අවබෝධයක් අපට තියෙන්න ඕන. රූපය කියන්නේ මොකද්ද? මේ සතර මහා භූත රූපයන්ගෙන් හැදිච්ච කබලින්කාර ආහාරය ප්‍රත්‍ය කොට තියෙන, කබලින්කාර ආහාරය නැති වෙනකොට නිරුද්ධ වෙන මේ ශරීරයක් අපි පරිහරණය කරන්නේ. වේදනාව, සැපදු උපේක්ෂාදී වේදනාවල යුක්ත ස්පර්ශය නිසා හටගන්න, ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන වේදනාව ගැන හොඳ නුවණක් තියෙනට ඕන. සංඥාව, ඇස් කන ආසාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන රූප සංඥා, ශබ්ද සංඥා ආදී වශයෙන් ඇතිවන සංඥා ගැන හැඳිනීම් ගැන අවබෝධයක් ලබා ගන්නට ඕන. සංඛාර, ඇස් කන ආසාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන පහළ වෙන චේතනා, රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන ආදී වශයෙන් තියෙන චේතනා හය ගැන අවබෝධයක් ලබා ගන්නට ඕන. ඊළඟට සඳහන් කරනවා විඥාන. විඥානය කියන්නේ සිත. විඥානාතීති විඥානං කියලා සඳහන් කරනවා. දැනගැනීම් ලක්ෂණිය යුක්තයි විඥානය කියන එක. මේ විඥානේ දැනගන්න ඕන. ඇසෙන් රූප දැකලා ඇති වෙන චක්කු විඥානේ, කනෙන් ශබ්ද හල ඇති කරගන්න අවසෝත විඥානේ ආදී, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හය ගැන දැනගන්නට ඕන. මෙන්න මේ කරුණු පහ ගැන පිරිසිදු දැනීමක් ඇති කරගන්න කෙනාටයි පින්තුනි බුදුහාමුදුරෝ ආශ්‍රවස්තේ කිරීම ගැන ඊළඟ පියවර දේශනා කළේ. ගැටියක් සමා පින්තුනි, සතර සතිපට්ඨානය වඩන කලින්ම මෙන්න මේ ගැන අපට අවබෝධයක් තියෙනට ඕන. නිකන් අවබෝධයක් නෙවෙයි, ඉතාම පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. පොත්පත් කියවන බණහල හැකිතාක් මේ පහ තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් සාමාන්‍ය කය රූපය කිව්වොත් අපට මේ භෞතික රූපය විතරයි පේන්නේ. සම්මුති වශයෙන් කියන කුච්චිලෙක් ගැන තියෙන කායික රූපයක් භෞතික රූපයක් කියන විතරක් නෙවෙයි. පින්නතුනි ස්තනිකව පහළ වෙන චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං කියලා මදුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍රවල දැක් වෙන ස්තනිකව පහළ වෙන රූපයක් ගැන දේශනා කරනවා. ස්තනිකව පහළ වෙන රූපයක් ගැන දේශනා කරනවා. ඊළඟට පින්නතුනි ඒ පියවරේ ඉදිරියට ගිහිල්ලා ඊට පස්සේ ඒ පහළ වෙන රූපයේ පින්නතුනි සම්පූර්ණ මානසික ස්වභාවයක් කියන එක ඊළඟට දේශනා කරනවා. අපි මේ රූපයක් කියන බාහිර යම ග්‍රහණය කරගත්ත නම් පින්නතුනි මේක තනි කරම මානසික ක්‍රියාදාමයක් මේක. අපි ගෙදර කියලා කිව්වත් ළමයි කියලා කිව්වත් රැකියාව කියලා කිව්වත් මේ භෞතික දේවල් ඇසුරින් අපි යම් යම් ලබන දැනීම් තියෙනවා. දැන් බලන්න දැන් මේ පින්නතුන පුළුවන් නේ ගෙදර සීහ කරගන්නනේ. ගෙදර දැන් බලන්න ඕනේ. ඒ ගෙදර සීහ කරන්න පුළුවන්කම තියෙන්නේ දැන් ගෙදර බලාගෙන ඉඳි ගෙදර ඉස්සරහා ඉඳි දෙම ඇස් එක තියන් ගත්තත් ගෙදර අපට පේනවා. මේක තනි කරන මානසික ක්‍රියාවලියක් නේ. එතකොට දැන් අපි හිතන් ඉන්නේ දැන් මෙතන ඉන්න අපි හිතන් ඉන්නේ කොහමද ගෙදර තියෙයි කියලා නේද? දැන් ගෙදර තියෙනවා, ගෙදර ළමයි දෙක ඉන්නවා, දැන් ගෙදර බල්ලා හැම කාලේ තියෙන හැම ඔක්කොම දැන් හිතේ තියෙනවා නේ. නමුත් මේ හිතාගෙන ඉන්න දේ සිනුතුනේ සැපීම තියෙනවද? මේක තනි කරම මානසික සීකිරීමක් වෙනතුන අපිිතේ දැකපු එක එතනම මේ ඇහැ දැකලා අපි යම් යම් ආස්තාලේ 10000 වර අපේ ගෙදර දැකලා එතනම ඒ දකින්න මාත්‍රයේ මෙතන රූපය නිරුද්ධ වෙනවා. ඒ පිළිබඳව තියෙන විඥානයත් එතනම නිරුද්ධ වෙනවා. දැන් අපි සිහි කරන්නේ මොකද්ද? දැන් මේ අපි මනෝ විඥානය සිහි කරන්නේ. දැන් අපි බලන්නේ මීගේ ඥාතිවරේ. අපි අපේ මීගේ ඥාතිවරේ දැන් සිහි කරනවා නම් කොහොමද? මේ මීගේ ඥාතිවරේ අපි සිහි කරන්නේ ජීවත් වෙන කාලේ ස්වභාවයනේ. නැත්නම් මීගේ පවස්ථාවේදී ඔව් ඇතමිට දෙනක් මත හිටිය අවස්ථාව තමයි අපිට දැන් සිහි කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් නේ මීගේ කෙනා සිහි කරන්න නේද? නමුත් ඒ කෙනා දැන් කොහෙද ඉන්නේ? ඒ කෙනා ඉන්නවා නේ, කොහේ හරි ඉන්නවා. ඒ කෙනාගේ ශරීරයත් මේ පොළොවට දැන් පස් වෙලා තියෙනවා. නමුත් ඒ තනි කරන් පිනොතුනේ මානසික ක්‍රියාවලියක් නේ. ඒ අපිට ජීවත් වෙලා ඉන්නවා වගේ සිහි කරන්න පුළුවන්. දැන් මිය ගියපු ආචිල සීල අම්මල තාත්තලේ ඉන්නවනම් ඒ කාලේ කරපු උදව් එහෙම සිහි කරන්න පුළුවන්. මිය ගියාට ඔක්කොම ඒ මිය ගියේ ඥාතිවරයයි පින්නතුනි. දැන් මේ පිළිතුරු උදේ ඉඳලා අපු ගෙදරයි අතර වෙනසක් තියෙද? කිසිම වෙනසක් නැහැ. දෙකම මේ මනසෙන් සිහි කරන්නේ, දෙකම මිය ගිය අතේ තේ. නමුත් අපට මේ අපි කිසිසේත්ම මෙහෙම කිව්වට පිළිගන්නේ නැහැ මේක. මිය ගිය කෙනා මැරිලා වල දාලා තියෙන පුරාන් ওই හාමුදුර කෙරුවට අපේ ගෙදර තියෙනවා. දැන් ගියාම අපිට බලන්න පුළුවන් කොච්චර ආගේ ඇඩේට තියෙනවද ගෙදර. එහෙම තමයි අපි හිතන් ඉන්නේ ගෙදරට යනකොට මේ ආයෙත් අකිනකොට ආයෙ අලුතෙන් එහැ දැකලා අලුතෙන් පාලන රූපයක් හිතට ආයෙ දකින්නේ අපි. ගෙදර විතරක් නෙවෙයි පින්නතුනේ අපි යම් තාක් කනෙන් සබ් ගැහුවනම් ඇසෙන් රූප බැලුවනම් නාසයෙන් ගඳ සුවඳ වින්දනම් දිවෙන් රස වින්දනම් අයින් පහස ලැබුවනම් මේ සියල්ලක්ම පින්නතුනි ඒ ලැබුපු සියල්ලක් මෙතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් අපට තියෙන වැරදීම මේකයි පින්නතුනි. මොකද අපි හිතාගෙන ඉන්නවා සැබැලස මෙව තියේ කියලා. කවුරු හරි බැන්න නම් අපට බැන්න එක මේ දැන් බැනලා වගේ මතකේ තියෙනවා. අපි ඒ පුද්ගලයා බැනපු එක එතනම නිරුද්ධ වුණා. අපි පින්නතුනි තාමත් බැනුම් අහනවා. ඒක සිහි කළා අපි තාමත් දැනුම් අහා ඉන්නේ. හරියට අපිට මේක සිහි කරන්න පුළුවන් නම් අපි දන්නවා එතන මේක නිරුද්ධ නැහැ කියලා. අපට පස්සේ නැවත පස්සට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් කියන්නේ නැහැ වෙනසුනි මතකේ අමතක වෙන එක සම්පූර්ණයෙන්ම. රහතන් වහන්සේලාත් යම් යම් දේවල් දකිනවා. දැකලා ඒකත් ගිල පස්සේ දැකලා පස්සේ දකිනවා. ඔබ මට අහවල් දාසු මොන ගමන කියන එක රහතන් වහන්සේ දන්නවා. හැබැයි රහතන් වහන්සේ දන්නවා එතෙන්දී එක බලපු දේ එතනම නිරුද්ධ වුණා. දැන් අලුතෙන් දැකලා මේක මේ අවබෝධය ඇති උනේ කියන එක රහතන් වහන්සේ හොඳ සිහියෙන් ඉන්නේ. නමුත් අපි අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතාගෙන ඉන්නේ එදා දැකපු කෙනාමයි මේ දැක්කේ කියලා. වෙනසෝක. රහතන් වහන්සේට ඒ නිසා දිට්ඨි දිට්ඨමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං. රහතන් වහන්සේලා දැකීමෙම දැක්කනම් දැක්ක විතරයි එකනම නිරුද්ධ වෙනවා. ආයි පිටපස්සට ගේන දෙයක් අනුවැන්දෙන වශයෙන් ගන්න දෙයක් රහතන් වහන්සේට නැහැ. ඒ නිසා රහතන් වහන්සේට දුකක් නැහැ. යමෙක් මුණ ගැහුණා නම් උදව්වක් ඕන නම් උදව් දුන්නේ ඉතරයි. ආයේ උදව් දෙන්නේ නැයි හරිවත් බලන්නේ අයියා දිහා. නමුත් අතු උදව් කරන්නේ කොහමද? අතු උදව් කරන්නේ තමයි ආයේ උදව් කරලා තමන්ට ප්‍රශංසා කරලා තමන් දිහා බලයි ඉන්න තැන තමන් බලන්නේ මහා ලොකු බලාපොරොත්තු රාශියක් ඇතුව තමයි මේ අපි උදව් කරන්නේ. සාතන් වහන්සේලාත් යම් යම් කටයුතු කළා තියෙනවා. කරාට පින්නතුනි අනුවැංජන නොගෙන ඒ කටයුතු කරන්නේ. සාසනික වශයෙන් සුවිසාල මෙහෙවරක් රහතන් වහන්සේලා කළා තියෙනවා. දැන් අපේ ලංකාවේ රුවන්වැලි සෑය හදන්න, ලෝවා මහා ප්‍රාසාදය හදන්න මුල්ුණේ කවුද? සැලසුම් ඉදිරිපත් කරේ කවුද? ඔක්කොම රහතන් වහන්සේලා. අනේ මේ අනිත්‍යතාවය නිසා ඉක්මනට කැඩිලා යන එකක් හදයි කියලා එහෙම කිව්වේ නැහැ. දාගමක් හැදුවත්, සංඝවාසයක් හැදුවත්, උපරිම වශයෙන් වගකීම කොච්චරද? රහතන් වහන්සේලගේ සැලසුම් වල. අවුරුදු 1000යි. ගැරන්ටි අවුරුදු 1000යි. නිත්‍යයි සපයි ආත්මය කියන ලෝකයේ ගැරන්ටි අවුරුදු 100ද? අවුරුදු 100යි නැත්නම් 200යි. අනිත්‍ය පතක් කළාට පින්නතුනි ඒ ගන්න තීරණ ඉතාම බුද්ධිමත්ව ඉතාම දූරදර්ශීව ගන්න තීරණේ. රහතන් වහන්සේලාගේ මාර්ගෝපදේශකයන් පිළිහිටව පුජයශ්‍රී මහ බෝධිය වසර 2600කට කිට්ටු වෙන දැන් තියෙන බලන්න. ලෝකේ ඓතිහාසිකම වෘක්ෂය, ලිඛිත ඉතිහාසයක් තියෙන දීර්ඝ සායන වෘක්ෂය. සම්පූර්ණම රහතන් වහන්සේලා ඒ සඳහා මාර්ගෝපදේශකත්වයේ දුන්නේ. එනිසා පින්නතුනි අපි මේ කතා කරමින් සිටියේ බොජ්ජම් ධර්ම වඩන කලින් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම වඩන කලින් මුලින්ම දර්ශනයෙන් ප්‍රහේණ කළ යුතු සංයෝජන වශයෙන් දර්ශන සම්පත්තිය අපි ලබා ගත යුතුයි. ඒ දර්ශන සම්පත්තියේදී ස්කන්ධ පංචකයේ ශනිකව ඇතිවෙලා නිරුද්ධ වෙන දෙයක් කියන මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන අපි. මෙන්න මේක නොතිබ්බොත් තමයි පින්නතුනි අපට මේ මහා දුකක් මිහට ගන්න. මේ මහා දුකක් අපි පින්නතුනි අද විඳිනවා. විඳිනවාද කියලා අපට තේරෙන්නේ නැහැ. අපි මේ ඇසින් දැකපු, කනෙන් අහපු, නාසයෙන් ගඳ සුවඳ දැකපු මේ දේවල් අතීත අත්දැකීම් සියල්ලක්ම මේ දැනට සිය කියන හැඟීමෙන් මත මේ ඉන්නේ. එතකොට අන්න එහෙම හැඟීම නිසා අපි මේව නිත්‍යයි සැපයි ආත්මයි කියලා අපි දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒව වෙනස් වෙනකොට, ඒව තමන් කැමති පරිදි නොපවතිනකොට තමා දුකටපත් වෙනවා. එනිසා දුකෙන් නිදහස් වෙන නම් මේ තමා ඇසුරු කරන ඉන්ද්‍රිය පංචකය නැත්තම් පංචස්කන්ධයේ තියෙන මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. අන්නේ අවබෝධ කරගත්තු කෙනයි පින්නතුනි මෙන්න මේ බොජ්ජංග ධර්ම වඩන්නේ. ඔව් සතිය දැඩි ලෙස බෝධි අංගයක් හැටියට සතිය හොඳට පිළිටුවාගෙන හතර සතිපට්ඨානය වඩනවා. කයෙහි කයානුව බලනවා, වේදනාවන්හි වේදනානුව බලනවා, සිතෙහි සිතානුව බලනවා, ධර්මයන්හි ධම්මානුපස්සතිය වාසය කරනවා. සති ධර්මයේ වැඩෙනකොට පින්නතුනි ධර්මයේ විමසීමක් ඇති වෙනවා, ධම්මවිජය සම්බෝධ්‍යංගේ වැඩෙනවා. ධර්මයේ දැඩිසේ වීරියෙන් යෙදෙනකොට, ධර්මයේ විමසනකොට වීරියක් හට ගන්නවා. ඔහුට මේ ධර්මයේ සාන්දෘෂ්ටිකත්වයේ තේන්න ගන්නවා. වීරිය බලවත් වෙනවා ශ්‍රද්ධාවත් එක්ක. විරිය සම්බෝධ්‍යංගේ වැඩෙනවා. පස්සක් ඊළඟට මේ කය ප්‍රසන්න වෙනවා, සැහැල්ලු වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය හට ගන්නවා. ලොකු සතුටක් දීරයෙන් මේ ධර්ම මාර්ගය යනකොට උඩ සතුට ඇති වෙනවා, ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය පින්නතුනි වැඩි උතු ධර්මයක් කොච්චංගයක් ඒක. ඇතැම් විට අසුභවානා වඩනකොට අපි ඇතැම් විට බොහෝම කලකිරුණු ස්වභාවයෙන් ඉන්නේනේ. නමුත් පින්නතුනි කලකිරීමෙන් ඇල්මැරීමෙන් යන ගමනක් නෙමෙයි මේක. සාන්දෘෂ්ටික වූ ධර්මක මේ යන ගමනේදී පින්නතුනි හරිම ප්‍රබෝධමත් සැහැල්ලුවෙන් යන ගමනක් මේක. ඒ නිසා යන පුද්ගලයා සතුටින් ප්‍රීතියෙන් මේ යන්නේ. ධාර්මික සතුටින්, නිර්ආමිත සතුටින් යන ගමන. ඒ ප්‍රීතිය නිසාම පස්සක්ගේ සැහැල්ලු බව ඇති වෙනවා. ඒ තුලින්ම හිත සමාධිගත වෙනවා. සමාධිය තුලින් පින්නතුනි උපේක්ෂා සම්පෝඥංගේ වැඩෙනවා. උපේක්ෂාව කියන්නේ මේ ඇලීම් ගැටීම් දෙකෙන් මිදෙච්ච මදහස් සිතක් නිතර නිතර භාවිත කරනවා. අපිට පින්නතුනි නිතරම දුක හටගන්නේ මේ කුමක්ින්දද? අපි මේ අස්සන් ආසාදී ඉන්ද්‍රිය වලින් ග්‍රහණය කරගන්න අරමුණු ප්‍රිය අරමුණු වෙනකොට ඒක ඇලෙනවා, අප්‍රිය අරමුණු වෙනකොට ගැටෙනවා. නමුත් පින්නතුනි සැබෑලෙසම අපිට ධර්මයේ මුණ ගැසුණා නම් මේ ධර්ම මාර්ගය අධ්‍යය අපි මේ අංශ දෙකෙන්ම හැකිතා නිදහස් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරන බෝසත්වරු පින්නතුනි උන්වහන්සේලාගේ බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කළ නියමිත කාලය එනකන් සිටිනවායි කියලා කියන්නේ වෙන්නේ මේ උපේක්ෂාවෙන්. උපේක්ෂාවේ ප්‍රභේද කීපයක් තියෙනවා. මේ උපේක්ෂාව තමයි පින්නතුනි රහතන් වහන්සේලාගේ සමස්ත ජීවිත ස්වභාවය. මංගල සූත්‍රයේ අවසාන මංගල කාරණය කියලා දේශනා කළේ පුට්ටස්ස ලෝක ධම්මේහි හිත්තං යක්ක නකම්පති අශෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තමං කියලා. අපි මංගල කාරණා ටික ඔක්කොම සාකච්ඡා කරනවා මේ අන්තිම ගාථාව හැර. වටිනාම ගාථාව හැර අනිත් ඔක්කොම අපි සාකච්ඡා කරනවා. ඊනතු වටිනාම ගාථාව තමයි මංගල සූත්‍රයේ අවසාන ගාථාව. අටලෝ දහමෙන් කම්පාවට පත්ම වීනි හිතක් ඇති කරගන්න එකයි උතුම්ම මංගල කාරණේ. අපි ඒක අයින් කරලා අනිත් ඔක්කොම දෙමව පේන සලකන්නේ එක, ඥාතින සලකන එක, දන් දෙන එක කියලා ඔක්කොම විස්තර කරනවා. නමුත් සැබෑ ශ්‍රුතවත් ශ්‍රාවකයා මෙන්න මේ අවසාන ගාථාවේ තියෙන පරමාර්ථ ඉලක්ක කරගෙනයි ධර්මයේ වැඩි යුත්තේ. ඒ නිසා මෙන්න මේ බොජ්ජංග ධර්ම ගැන මේ අපි සාකච්ඡා කළේ සත්‍ය බොජ්ජංග පිළිබඳ සැබෑ අවබෝධය ස්ථාපිනතුනි භාවිතයක් එන්නේ ශ්‍රුතවත් භාවයේ සහ මේ දර්ශන සම්පත්තිය ලැබීමත් එක්ක. ඊළඟට සඳහන් කරනවා චතුර්ථ ධානලාභී සෝවාන් වූහෝ සකෘදාගාමි වූහෝ ආර්ය පුද්ගලයෙකු රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදිය හැකිද? සතරවෙනි ධ්‍යානය දක්වා ලබාගත්තු කෙනෙක් ඉන්නව නම් ඔහු අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ රූපාවචර බ්‍රහ්මලෝකවල. ඒක එකක්. එනිසා අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙන්න නම් ඒ ධ්‍යාන හතර, ප්‍රථම ධ්‍යාන හතර ඉක්මවල ඊට පස්සේ ආකාසානංච ආයතන ආදී, ආකාසානංච ආයතන, විඥානංච ආයතන ආදී අනිත් ධ්‍යාන ටික වඩන්නට ඕන. අරූපාවචර ධ්‍යාන වඩන්නට ඕන. ඒ වැඩුවොත් තමයි අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙන්නේ. ඊළඟට අහනවා සෝවන් වූ සකදාගන් වූ කෙනෙක් රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදෙන්න පුළුවන්ද කියලා. ඉපදෙන්න පුළුවන්. ඒ දෙකේම උපදිනවා. හැබැයි ලක්ෂණයක් තමයි බ්‍රහ්මලෝකවල ඉපදෙච්ච අය නැවතයි පල්ලෙහාට යමක් නැහැ. ඒ තත්ත්වවලදීම ඉහළට ගිහිල්ලා අනිත් මාර්ගවල සාක්ෂාත් කර ගැනීමයි සිදුවන්නේ. මොකද ශ්‍රුතවත් භාවයේ සැබෑලසම දැකලා ලබලා සෝවාන් වෙන කෙනාට බුදුවරයෙක් හෝ ආර්යයන් වහන්සේ කෙනෙක් හෝ මුණ නොගැසුණත් ජීවිතයේ ඉතිරි ආත්ම භාවය, ඉතිරි කාලය නැතේ භවන්නට මන්නාදීයන් කියලා සඳහන් කරනවා. අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලා. යා කිසිසේත් මේ තත්ත්වයෙන් පල්ලෙහාට එන්නේ නැහැ. අටවෙනි ආත්ම භාවයකට යන්නේ නැහැ. අපාගත වෙන කර්ම සිද්ධවන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය ගන්නෙත් නෑ. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් ධානයක් සහිතව ඉන්න කෙනෙක් නම් ඔහු බ්‍රහ්ම ලෝකවල යන්නට පුළුවන්. බ්‍රහ්ම ලෝකවල ඉපදෙනකොට පින්නතේ ප්‍රධාන වන්නේ සමා ලැබුණු ධානය. ඒකත් අපි මතක තියාගන්නට ඕන. දැන් මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ගැන කියලා අපි කියනවනේ. ධාන වලින් හතරවෙනි ධානය දක්වා වඩපු කෙනෙක් අනාගාමී වෙලා ඉන්නම නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක යන්නේ. හැබැයි මතක තියාගන්න දැන් පංච සුද්ධාවාස ගැන කියනවනේ. පංච සුද්ධාවාසයේ ඉපදෙන්නේ අනාගාමී වුණාට ඉපදෙන්නේ නැහැ. අනාගාමී භාවයේ සහ සතරවෙනි ධානය දක්වා තියෙන දෙකම සම්පූර්ණ වෙලා තියෙනකොට. ප්‍රථම ධානය ලැබපු අනාගාමී උතුමෙක් නම් ඉපදෙන්නේ ප්‍රථම ධානයට සම්බන්ධ බ්‍රහ්ම පාරිසංජය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මයකිනේ පළවෙනි මට්ටමේ ධාන සඳහා තියෙන බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ. දෙවෙනි ධානය නම් දෙවෙනි ධානය සම්බන්ධනකයි ඉපදෙන්නේ. ඒ නිසා අනාගාමී වුණා කියලාම සුද්ධාවාස බමලෝ ඉපදෙන්නේ නැහැ. සුද්ධාවාස කියන බමලෝ ඉපදෙන්නේ අනාගාමී වුණු සහ හතරවෙනි ධානය නැත්නම් චතුර්ථ ධානයේ දක්වා සිට දින කිරීම කියන අංශ දෙකම සම්පූර්ණ කරගත්තු කෙනයි. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කියන පදයේ දක්වලා විස්තරයක් අහනවා. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මිනිසක් බව ලැබීම දුෂ්කර යන්නේ එයින් කියවේ. ළඟින පුත්කලියා විසින් කරන karma අනුව මරණින් මතු උපතන ස්ථාන හතරක් ගැන අපාසායට. මේ හතරෙන් මනුස්ස ගාමිනී විපාක karma යන මොනවාද? මනුස්සගාමිනී කර්ම කියලා විශේෂ කර්ම වර්ගයක් නම් මම නම් අහලා නැහැ. තේන්න පුළුවන් මම දන්න තියෙන්නද දන්නෙත් නැහැ. ඔය හැරියම තේන්න පුළුවන් සමහරට. නම විශේෂ කර්ම වර්ගයක් කියලා නම් නැහැ. හැබැයි ඉතින් ප්‍රාණඝාතාදී අකුසල ධම්ම වලින් වැළකීලා හිටියොත් සිල්වත් වෙයි හිටියොත් සුගතියක් ලැබෙනවා. මනුස්ස ලෝක දිව්‍ය ලෝක වැනි ස්ථානවලට යන්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි සීලය. මේක අපි හොඳින්ම හිතර ගන්න ඕන කාරණයක්. දැන් බොහෝ දෙනෙක් දාන දීලා හිතන් ඉන්නවා දැන් ඔක්කොම වැඩ හරි දැන් දිවි ලෝකයට යන්න පුළුවන් කියලා. දැන් මනුස්ස ලෝකෙට යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. මේක හරියට දේශගෙන වහන්සේලගෙන් කියවෙන්නේ නැහැ මේක. හොඳට මතක තියාගන්න කොච්චර දාන දීලා හිටියත් සීලයෙන් ලොකු අඩුපාඩු තිබුණොතින් සිත නරක් කරගත්තොතින් අවසාන මොහොතේ පල්ලයට වැඩෙන්න පුළුවන්. සාමාන්‍ය අපි වගේ අය නෙවෙයි මතක තියාගන්න අර අසදුස මහා දානය දෙන්න මුල් වෙච්ච කොසල් රජතුමාටත් උදව් කරපු කොසල මල්ලිකාවටත් හත්වසට හරි අපායන් සිද්ධ වුණා. ඒ නිසා එවැනි මහා දානයකට සම්මාදම් වෙච්ච කෙනෙකුට හැමනම් අපි වගේ අය ගැන අමුතු කතාවක් නැහැ. ඒ නිසා දානෙන් විතරක් සුගතිගාමී වීම අපේක්ෂා කරන්න එපා. දැඩි ලෝභයේ තිමුණුතින් ධානයේ දීලා දැඩි ලෝභයෙන් නම් ඉන්නේ ජීතොර ගැන ඉඩ කඩන් ගැන දරුව ගැන නම් ආයෙත්ින් ඉපදෙන්නේ ඒ තැන්වලමයි. ජීතරට ආසාවෙන් අන්තිම මොහොතේ දරුව ගැන හරි ලොකු ආසාවක් ඇති වුණොත් ජීතර ඉන්න කාමරය ගැන හරි ජීතර ගැන හරි ඊටම ගැන හරි ආසාවක් ඇති වුණොත් Taman දන්නේ නැහැ මැරුණද කියලා. එතනම ඉපදිලා ඉන්නවා Taman මැරුණද කියලා දන්නේවත් නැහැ. Tamanට හිතෙන්නේ Taman මෙතනම ඉන්නවා කියලා තමයි. දැන් මේ මරණයටත් පස්සේ අමනුෂ්‍යෙක් වෙන එතනම ඉපදිලා ඉන්නවා. Taman දන්නේ නැවත ඉපදුනාද කියලා. ගෙදර අනිත්ට කරදර කරනකොට එතනින් මොනවා හරි කරලා මේකෙන් අයින් කරන්න හදනකොට කෑ ගහන මගේ ගෙදරින් මට යන්න දෙන්න එපා කියලා කෑ ගහන එක. ඉන්නතුළු මේ නිකන් කියන කතා නෙවෙයි. බොහෝ විට අපි අහපු දැකපු කාරණාත් එක තියෙන කාරණයක් මේක. ඒ නිසා මේක මේ ලිහිසි පහසු නෑ මේ වැඩේ. ඒ නිසා දැඩි ආශාවෙන් හිටියොතින් ඇතැම්මිට තමන් මිය යනවා මිය ගිහිල්ලා ඒ නිවසේම ඒ ඉඩමේම ඇතැම්මිට ඒ කාමරෙම ඉපදෙනවා නැවත තමන් මිය ගිහිල්ලා ඉපදුනාද කියලා තමන් දන්නේ කාලයක් ගත වෙනකම් ඒ ගෙදර ඉන්න කෙනෙක් වශයෙන් තමන්ට හිතෙන්නේ එන්සාමයේ සතර කියන එක අපි හිතන වගේ සුබදායි නෑ මේක එනිසා හරිම අභාග්‍යයක් අපි දන්න කියන අය බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා ඇතැම්මිට දානමාන දීපු ඇත්තෝ ආන්දුරන්න සලකපු ඇත්තෝ ගිහිල්ලා ඉපදෙන්නේ දුගතිගාමි ස්ථානවල සීලේ ලොකු අඩුපාඩුකම් තිබුණොත් දුගතිගාමි වෙන්න පුළුවන් ඒ නිසා පොඩි දානයක් දුන්නාම හුවාක් අපි වර්ණනා කරාම මේ පිණසුන් සීතන් ඉනවා ඉතින් දැන් වැඩේ හරි කියලා නැති සුගතිගාමී වෙන්න පුළුවන් කියලා. අන්තිමට අමාරු වැඩන කන් දන්නේ ඒ වගේ දාන 100ක් දුන්නත්යි සුගතිගාමී කරන්නත් බෑ. අපි එදාගෙන නැත්නම් සුගතිගාමී වුණත් ඥාතිවරයෙක් තියෙන අනුමෝදන් කරගාමයි සුගතිගාමී වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇතැම්මිට බොහෝ කාලයක් ඒ තැන්වල දුක් විඳිනවා. ඒ නිසා පින්නතුනේ ප්‍රධානම හේතුව තමයි මෙහි විපදෙන්න ඒ දේපල වලට ගියේ දොරවල් තියෙන ආසාව. විශේෂයෙන්ම මේ තාත්තට පස් වෙන වයසට ගිහින් මේ යන කට්ටිය අඩු වයසේ මිය නැට මේක නෑ ඉතරම. වයසට යන්නේ යන්නම බොහෝ දෙනා මේ දේපාලට තියෙන ආසාව, ගෙදරින් අයින් වෙන තියෙන ආසාව අඩු වෙනවා. ඇතැම් විට තමන් හිටිය මහ ගෙදරමයි නේයින් පිට දරුවෙගේ ගෙදරටවත් යන්න කැමති නෑ. ඉතින් මට මෙහෙම හොඳයි මම මෙහෙම මැරෙන්න ඕන කියලා මම හින්නේ. එතනම මැරෙන්න එතනම ඉපදෙනවා ඇතැම් ඒ නිසා තමන් බලන්න දැන් තමන්ගේ ගෙදර අත්හරින්න පුළුවන් මානසිකවද දින්නේ කියලා. ඇන් දරුවන්ගෙන් නිදහස් වෙච්ච කාලේ කියව දරුවන්ට දීලා තමන්ට නිදහස් වෙන්න පුළුවන් ශක්තිය දැන් හිතේ තියෙනද කියලා බලන්න. ඈ අත්හරින්න ඕනේ නැහැ. පුළුවන් නේ කියලා බලන්න. බැරි නම් ඒ කියන්නේ තමන් එතන තමයි බෝඩි ඉපදෙන්නේ ආයි. ඒකයි. එතනම ඉපදෙන කැමති නම් අල්ලගෙන ඉන්න කමන්නේ නැහැ. එනිසා තමන් පොඩ්ඩක් ටෙස්ට් එකක් කරන්න බලන්න දැන් පුළුවන්ද මට ගෙදරක් කරලා වෙන දරුවෙකු ගෙදරට යන්න පුළුවන්ද නැත්නම් මේවා අත්හරින්න පුළුවන්ද කියලා පොඩ්ඩක් නිකන් ඉඳගම බලන්න. බැහැම ගෙලිනවන නම් අල්ලගෙන මිල කවන්නේ. එතකොට එතන ගෙදරටම එන්න පුළුවන්. ඉන්න කාමරෙටම එන්න පුළුවන්. එනිසා ඒකට අකමැති නම් ඉතින් මේ ධර්මයක් මෙච්චර මොන ගැහිච්ච කාලෙක එවැනි අභාග්‍ය සම්පන්න සත්‍යයට වත් වෙනකොට ඉතින් අපිත් කැමති නෑ. ඉතින් අපිටත් එහෙම වේද කියන්න බෑ. ඉතින් නමුත් අපි උපරිම උත්සාහ කරන හැම නොගෙ එහෙම නොවි ඉන්න. ඉතින් මේ පිනතුනොත් අපෙන් බණ ආනාය හැටියට අපිත් කැමති නෑ මේ පිනතුන් එහෙම තත්ත්වයට පත් වෙනවට. ඒ නිසා මම කියන්නේ ඒ නිසා අවබෝධයක් තිය නැත්නම් නිවැරදි මාර්ගයට එන්න කැමති නැත්නම් තමන්ගේ හොඳට ශක්තිමත් කරගන්න. එහෙම නැති වුණොත් ඇතැම්මිට මහා උගත් මහා ධනවත් අය ඉතිරිවම ඉඳලා මියන්නේ. ඇතැම්මිට අවසාන මොහොතේ මහා ගුණගතන කරනවා. වාචන ඇවිල්ලා මහා ගුණගතන කරනවා. කරනකොට මේ ගෙදර නිපදිලා ඉන්නේ මෙයා. ඒ නිසා ඒ ගුණ කතන වලින් වැඩක් නැහැ. එයාට අදාළ නැහැ ඒකයි. ඒ නිසා මහා ගුණ කතන කීරිත ප්‍රසංසා බලාපොරොත්තු වෙන්න එපා. ඊට වඩා සතර ගමනක් මෙයා පියන්නේ. ඒ යන ගමනේදී ටිකෙන් ටික අත්හැරීම හුරු කරගන්න. දරුවන්ට උනස් තියෙන ආසාව ටිකෙන් ටික අඩු කරගන්න. දැන් සමහර අය මේ දරුවන්ට උගාක් ආදරේ. ආදරේ කරන මොකද එනහස හොඳයි ඉතින්. දරුවන්ට යුතුයකම් කරන්න පිනතනි යුතුයකම විතරයි ඊට යා ලොකුම බලාපොරොත්තු තියාගත්තොත් ඇතැම්මිට දරුවන්ට කරදරයි ඇති. ඇතැම්ම දරුවන්ට නෙමෙයි දරු මුණුබුරන්ට ආදරේ හුඟක් අය. එහෙම අය සමහර අය ඉන්නෝ එහෙම මිය ගිහිල්ලා ඇතැම්මිට ඒ දරුවන්ගේ සමීපයෙන් ඉපදිච්ච අයත් ඉන්නවා. සමහර ආහාර පාන වලට හුඟක් කැමැති මිය නැ ඉන්නවා. ඒ වගේ අපි දැන සිද්ධියක් මේ තැනකදී මේ ආච්චි කෙනෙක් අසනේ පිළිඳලා ඉස්පිරිතාලේ යනකොට මිනිබිරියක් ගිහලා තියෙනවා කියලා තියෙන ආච්චි අපි ආච්චිට රොටි හදාගෙන එන්නම් කියලා. මේ ආච්චි හරියට කැමතිලු රොටි වලට. කොහමද ඉතින් ආච්චිට හරිය ආසන් මිදිලු රොටි වලට. කොහමද රොටි ගේන ඉස්සලා මේ ආච්චි මේ ගිහලා. අන්තිමට අර කාසයි මේ ගිහලා දුගතිගාම ස්ථානෙකට ගිහලා. ඊයාව විතරක් නෙමෙයි මිනිබිරියටත් කරදර කරනවා. එනිසා පින්නතුනි අපේ මේ ඇතැම්බෙට මේවා සරල දේවල් කියලා හිතාගෙන ඉන්න එක පොඩි චේතනාවක් ඇති පින්නතුනි අපේ දුගතිගාමී තත්ත්වයට ගෙන යන්න. එනිසා මතක දැන් බලන්න අපි මේ දිස්ස ලාස්න භාවයේ කොච්චරනම් කුසලයකින්ද මෙතෙන්ට එන්නේ නැත්තේ කියලා. දැන් මෙතෙන්ට ආවට පස්සේ අපට මේ අඩුපාඩු වන්ටි ගමනේ හිතෙන්නේ කොයි වෙලේද? මට අරක නෑ මේක නෑ අර විභාගේ පාස්ුනේ නෑ මේ විභාගේ පාස්ුනේ නෑ ආවල් රටට යන්න බැරි වුණා මොහොම කිය කෙනේ හිතන්නේ නේ නමුත් වෙනතන මතක තියාගෙන මේ වටිනාම සම්පතක් අපි මේ ලබලා තියෙන්නේ මහා මාගේ හිඟා කෑවත් වටිනවා අපිට මේ වෙලේ කාලේ කීපදිලා සද්ධර්මයක් තියෙන කාලෙක අපි වටිනාම දේ ලබාගෙන තියෙන්නේ අපි ලබා ගත්තා මේ සද්ධර්ම ප්‍රතිලාභයේ තියෙන තුනේ අබුද්ධෝත්පාද කාලයක ලබන සක්විති රජකමට වඩා වටිනවා ඒ නිසා මෙවැනි කාලෙක ඉපදෙන්නේ මෙවැනි කාලෙක මිනිස්යන් වෙලා හොඳ ඉන්ද්‍රිය සහිතව ඉපදෙන්නේ පින්තුනි සුළුපට පිනකින් නෙවෙයි මහා බලවත් කුසලයකින් ඒ කුසලයේ ස්වභාවය ටිකක් හරි අවබෝධ කරගන්න පුළුවන් ටිකකට කල්පනා කරලා බලන්න නිකන් ඉන්න ගමන් ඇස් දෙක පියාගෙන මට මිය ගියෝසින් නැවත මම මේ ඉන්න තත්ත්වයට එන්න පුළුවන් ඉතිෙහි සමන්ත හැකියාවක් තියෙද බැරි වෙලාවක් මිය ගියෝසින් මේ හිතිය සම්පත් අනුව මට නැවත ඉපදෙන්න පුළුවන් ද කියලා කල්පනා කරලා බලන්න. බොහෝ දෙනෙකුට පින්නතුනි හිතන්නවත් බෑ. අන්න ඒකෙන් තමයි මේ දුස්තරක් අපට පේන්නේ. බොහෝ දෙනේ කාන්ති මොහොතේ බය වෙන්නේ, සැක වෙන්නේ, කෑ ගහන්නේ මෙන්න මේ අනතුරකින්ද. එනිසා අතීතයේ මහා බලවත් කුසලයකින් මේ අපි ඉපදිලා ඉන්නේ. එනිසා ඒ කුසලය අපි අපට ලැබෙන පොඩි පොඩි ලාභ ප්‍රයෝජන නිසා හෝ සැකියාව නිසා හෝ කීර්තිය නිසා හෝ ඒ ලැබිච්ච පුණ්‍ය මහිමිය අපි අහිමි කරගන්න හොඳ නැහැ. ඒ නිසා එක තවදුරටත් අපි වැඩි කරගන්නට ඕන. දැන් කිච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ කියන්නේ මේක ඇත්තෙම. දැන් මේක මේ දැන් බලන්න දැන් අර මේ ගාථා බුදුහාමුදුරේ දේශනා කළේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 40,000 ගොහෙද සීල රැකලා හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිවඳ මේ දේශනා කළේ. මේ ස්වාමීන් වහන්සේ ගඟකින් එතර වෙද්දී අර ගහක කොළයක් ඇටල ඇවැත්තක් වෙන මේ ඇවැත්ත සී කර කර හිටියා. ඇත්තෙම කොළයක් ඇටුණයි කියලා මම අපාගත වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට අවසාන මොහොතේ මේක දිගින් දිගටම හිතුනේ ඒකයි. දැන් අර කතාවක් තියෙනනේ මේ උපාය ගන්න කෙනාට අපායෙන් බේරෙන්න පුළුවන් කියලා. අකුසල් පොඩි පොඩි ලොකු ඒවා නෙවෙයි මේ කුඩා කුඩා අකුසල් සිදුවෙලා කියනන් ඊට වඩා බලවත් කුසල කරලා අපට අරක යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. යස්සපාපං කතං සම්මං කුසලේන පිති යති කියලා බුදුහාමුදුරු දේශනා කළේ. අඟුලිමාල හාමුදුරුව පිළිබඳව. ඒ නිසා මේ කර්ම ශක්තිය ධර්ම කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් යටපත් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අඟුලිමාල හාමුදුරුව කළේ ඒක. හැබැයි පින්තුනි හැමතැනදීම නම් කරන්න බෑ. දැන් අජාසත් රජතුමා ලොකු අඩුපාඩුවක් සිද්ධ වෙනවා ඔහුගේ අතින්. ඔහුට බැරි වුණා ඔහුගේ කර්ම ශක්තිය ධර්ම චක්‍රයෙන් යටපත් කරන්න බැරි වුණා. නමුත් සමහර තැන්වලදී පුළුවන්කම තියෙනවා මේක. ආනන්තර කර්ම හැර අනිත් කුමන කර්මයක් සිදුවලා තිබමත් වෙනුත් මේ සියල්ලක්ම හරියට ධර්ම මාර්ගයට ආවදී මේ සියල්ලම යටපත් කිරීම විතරක් නෙවෙයි. ඒ යටපත් කළා තැමිට පුණ්‍ය මහිමේ තියෙනවා නම් මාරක බල ලබන තත්ත්වෙටම හිත දිනු කරගන්න පුළුවන්. ආනන්තර කර්ම වලින් බේරෙන්න හිටියා නම් අනිත් ටික අපිට යම් මට්ටමකින් නිවැරදි කරගන්න පුළුවන්. එතකොට මනුස්ස ගාමිනී විපාක කර්ම මොනවාද කියලා මේ අහන්නේ. එහෙම කර්මයක් නම් මන් දන්න තරමෙන් නැහැ. සාමාන්‍යයෙන් සිල්වත් වීම තමයි සාමාන්‍ය කරුණ හැටියට දේශනා කළේ. දැන් අර අපි මීට කලින් මේ පිනතුන් දේශනා සූත්‍රය දේශනා කළා තියෙනවා. සුමනා සූත්‍රය. සුමනා දේවිය ගැන තියෙන සූත්‍රය. සුමනා සූත්‍රයේ හොඳ වැදගත් කරුණු ටිකක් නේ කියවෙන්නේ. ඒ සුමනා සූත්‍රයේ කියවෙන සුමනා වහනව දිනක් බුදුහාඳුර වෙත ඇවිල්ලා බුදුහාඳුරනේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් දන් දෙනවා අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. දැනුත් අපි දායක කියලා කියනෝනේ නේද? දායක කියන්නේ කාටද? දන් දෙන කෙනාට. දන් දෙන්නේ නැහැ නම් මොකද කියන්නේ? අදායක කියලා. ඒ නිසා දායක සමිතියේ හිටියත් දන් නොදෙන කෙනා එයා දායකෙක් නෙවෙයි නේද? එයා අදායකෙක් නේනවා. දායක කියලා කියන්නේ දන් දෙන කෙනා. එතකොට සුමනා දේවිය අහනවා ස්වාමීන් දෙන්නෙක් ඉන්නවා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්නා ලක්ෂණ කිහිපකින් සමානයි. මොනවද ඒ ලක්ෂණ? මේ දෙන්නාම සත්‍යයෙන් සමානයි. මේ දෙන්නාම සීලෙන් සමානයි. මේ දෙන්නාම ප්‍රඥාවෙන් සමානයි. ශ්‍රද්ධාවෙන් සමානයි. සීලෙන් සමානයි. ප්‍රඥාවෙන් සමානයි. මේ දෙන්නා මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගියොතින් මේ දෙන්නාගේ අතරේ වෙනසක් තියෙනවාද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කියනවා දැන් බලන්න දැන් සුමනා දේවිය බලන්න දැන් සුමනා කියන සුවන හිටිය කෙනෙක්. නමුත් එයාට බලන කොච්චර ධර්මයක් කියන්නේ සයිදුදෙම ඉන්නේ කියලා. එයා දන්නවා කෙනෙම සුගත වෙන්නේ නැහැ කියලා මේ. දැන් දන් නොදුන්නත් දැන් අපි හිතන්නේ එයා දන් දුන්නේ නැහැ. එයා නම් අපාය යනවා කියලා හිතන්නේ නේ. දන් නොදුන්නට අපාගත වෙන්නේ නැහැ කියන තුනිය හොඳට මනක තියාගන්න. දන් දුන්නේ නැහැ කියලා සුගතිගාමි වෙන්නේ නැහැ. නමුත් සුමනාම හරියට දන්න මේ දෙන්නාම දිවිලෝක යන විශ්තිය. මොකද්ද කියන්නේ මේ දෙන්නාම එක්කනේ දන් දෙන්නේ නැහැ මේක. එක්කනේ දන් දෙන කෙනෙක්. නමුත් මේ දෙන්නාටම ශ්‍රද්ධාව තියෙනවා. මේ දෙන්නාටම සීලය තියෙනවා. මේ දෙන්නාටම ප්‍රඥාව තියෙනවා. සුමනාව අහනවා ස්වාමීනි මේ දෙන්නා දිවිලෝකෙ ගියොතින් මේ දෙන්නාගේ අතරේ වෙනසක් තියෙනවාද කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා ඔව් සුමනා දේවී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. දෙන්නාටම සුගතිය හිමි වුණා. සුගතිය හිමි වුණේ නැහැ දෙන්නගෙන් කාටවත්. නමුත් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයුෂ, දිව්‍යමය වර්ණය, දිව්‍යමය සැපය, දිව්‍යමය අධිපති භාවය, දිව්‍යමය යසස කියන මේ කාරණා වලින් අර දන් නොදීපු කෙනාට වඩා දීපු කෙනා ඉහළින් ඉන්නවා. ඊළඟට අහනවා මේ දෙන්නා දිවි ලෝකෙ ගිහපු මේ දෙන්නා නැවත මනුස්ස ලෝකෙට ආවොතින් මනුස්ස ලෝකයේදී මේ දෙන්නාගේ අතර වෙනසක් තියෙනවාද කියලා. බුදුන් සඳහන් කරන ඕසුමනා මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. මේ දෙන්නාම සුගතිය ඉපදුනා මනුස්ස ලෝකෙ ඉපදුනා. දැන් බලන්න සුමනාව ඇහුවේ නැහැ මේ දෙන්නා අපාය ගියොතින් කොහොමද කියලා. සුමනාව නම් කොච්චර බුද්ධිමත්ද මේ ප්‍රශ්න අහන්නේ කියලා දැන් දන් දුන්නේ අනේ මෙයා එන අපාය ආගෙන අපාය ගියොතින් කොහොමද වෙනස කියලා ඇහුවේ නැහැ. ආනේ මනස ලෝකේ ආන්නේ මනස ලෝකේ මේ දෙනා නැවතිප තුනකින් මනස ලෝකේදී මේ දෙනාගේ අතර වෙනසක් වෙනද කියලා අහුවා. බුදුහාම දේශනා කරන ඔල් සුමනා මේ දෙනාගේ වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා මනසියමේ වූ ආයිසෙන් වරණෙන් සැපෙන් යසසින් අධිපති භාවයෙන් කියන මේ කාරණාවලින් වැඩි. එයාගේ රූප සම්පන්නිය ලස්සනයි, ආයුෂ වැඩි, කීර්තිය වැඩි, ප්‍රතිපාසුවන් වැඩි උඩ. දැන් නොදීපුණාට එහෙම නැහැ. ඊළඟට නැවත සුමනා වහනවා, ස්වාමීනි මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා මේ දෙන්නා මහාන වුණොතින් මහාන වෙච්ච මේ දෙන්නාගේ අතරේ වෙනසක් තියෙනවද කියලා. දැන් බලන්න සුමනාව දන්නවා මේ දෙන්නා මේ කරපු කර්මය අනුව දිවි ලෝකේ යන නැහැ කියලා දන්නවා, මනුස්ස ලෝකේ දෙන්න පුළුවන් කියලා දන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දෙන්නටම මහානෙන්න පුළුවන් කියලා දන්නවා. මේ නිකන්නේ පිනොත්නි කිසියම් කාරණාවක් අරමුණු කරගෙන මේ සුණාමේ ප්‍රශ්න ඇහුවේ. එතකොට බුදුහාම දේශනා කරන සුණාමේ දෙනා මහානෙච්ච මේ දෙනාගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා මහානුවාට පස්සේ සීවර පිළ පාත සේනාසන ගිලම්පස්කින් මේ ප්‍රතිපාසුම ලැබෙනවා. සතර දන් දීල මහන වෙච්චයිද ඒ පහසුම ලැබෙනවා. ඉතින් හැම දිනාටම එහෙම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතිය ලැබෙන්නට ඉර්ෂා කරනවත් හොඳ නැති වැඩක් නැහැ. ඉර්ෂා කළ වැඩක් නැහැ. පින්නම් කරගන්න එක ඇති නේද තව. බලන්න දැන් මෙතෙන්දී අපට පේන මම මේ කාරණේ මීට කලින් මේ වෙන තුනම හිතන්නේ විස්තර කරලා තියෙනවා මගේ මතක ඇටියට. නැවත සඳහන් කළේ දැන් මේ සුභතිය ගැන දැන් මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ කියන මේ සුගතිය එහෙම සඳහා තියෙන මූලික සාධකය කියන්නේ අපි මේ උදාහරණය කිව්වේ. ඒ විතරක් නෙමෙයි තවදුරටත් ප්‍රශ්න අහනවා. මේ මහාන වෙච්ච මේ දෙන්නා යම් කිසි අවස්ථාවක රහස් වුණා තියෙනවා. දැන් බලන්න සුමනාව ඒකත් දන්න සුමනාව දන්නෝ අර විදිහට ලොකුවට තන් නොදුන්නත් රහස් වෙන පුළුවන් කියන කාරණයක් දන්නවා. මොකද සීලය ප්‍රඥාව ශ්‍රද්ධාව වැඩුවොතින් ඒ පුද්ගලයාට රහත් වෙන පුළුවන්. ඊට පස්සේ අහනව සුමනාව ස්වාමීන් මේ දෙන්නා රහත් වුණොතින් රහත් භාවයේ මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා. මොකද කිව්වේ? මේ දෙන්නාම යම්කිසි දවසක මහා නර රහත් වුණොතින් මේ ඒකෝ ධායකෝ ඒකෝ අදායකෝ දන් දීපු කෙනා නොදීපු කෙනායි. හැබැයි මොන ලක්ෂණද තියෙන්නේ? ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. මේ දෙන්නා රහත් වුණොත් ඉන් රහත් භාවයේ මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා ඇහුවා. බුදුහාඳුරම කද දේශනා කළේ රහත් භාවයේ ආසවස්සේ ඥානයේ මේ දෙන්නාගේ කිසිම වෙනසක් නැහැ කියලා. රහත් වෙනකම් වෙනස් සංජික තියෙනවා පින්නතින් රහත් භාවයේ වෙනසක් නැහැ. මේ දන් දීපු කෙනාගේ ආසවස්සේ ඥානය උසස්, දන් නොදීපු කෙනාගේ ආසවස්සේ ඥානය අඩුයි කියන ප්‍රභේදයක් නැහැ. ආසවස්සේ ඥානයේදී සීවලි හාමුදුරුවෝ සමානයි, දෝසක හාමුදුරුවෝ සමානයි. දෙන්නාම එක මට්ටම. ආසවස්සේ ඥානය සමානයි. ප්‍රතිපස්සුවන් ලැබීම වලින් වෙනස්. ඒ විතරක් නෙවෙයි ආසවස්සේ ඥානයෙන් බුදුරජාණන් වහන්සේ සමානයි. සරියුත් හාමුදුරුවෝ සමානයි. ආසවස්සේ ඥානයට එනකම් පිනතුණ ඊට පල්ලෙහා තියෙන අනේ හේතු සම්පත් අපිනට වාසනා වුණ කියලා කියනවා. ඒ වගේදී මේ දන් දීම නොදීම කියන කාරණය මත වෙනස්කම් වෙන්නත් පුළුවන්. නමුත් දානය කියන සාධකයේ පින්නතුණි ප්‍රධාන වශයෙන් සුගතිගාමී වීමට ඍජුව බලපාන සාධකයක් නෙවෙයි. හැබැයි සීලය ඍජුව බලපානවා. ශ්‍රද්ධාව බලපානවා, ප්‍රඥාව බලපානවා. මේ සාධක තුන සුගතිගාමී වීමටත් නිර්වාණ බෝධයටත් කියන මේ කරුණ දෙක සඳහාම ඍජුවම බලපාන සාධක. සමත භාවනාවේහි 40 සමටහන්වල ආරුප්පන අපමඤ්ඤා කරුණ දෙක පැහැදිලි කළ දෙන්න. දැන් සතර ආරුප්පන චතු ආරුප්පන කියන කාරණයක් තියෙනවා නේද? ඒකෙන් මෙහන්නේ. ආරුප්පන කියලා මේ කියන්නේ අරූපාවචර ධාන වලට මේ කියන්නේ සතර ධාන වල. දැන් සම 40 කර්මස්ථාන ගැන සඳහන් කරද්දී දස කතින, දස අනුස්සති ආදී වශයෙන් කියනවනේ. ඒ කියලා යන්ති අවසාන හරියට විස්තර වෙනවා. ආකාස අනංචායතනය, විඤ්ඤාණ අනංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියලා. අන්න ඒ හතරට තමයි සතර ආරුප්පණ කියලා කියන්නේ. යනන අපමඤ්ඤා කියලා කියන්නේ මොකද්ද කියලා? අපමඤ්ඤා කියන්නේ කරුණා මුදිතා කියන භාවනා දෙක. කරුණා මුදිතා කියන භාවනා දෙකට අපමඤ්ඤා කියලා කියනවා. දාන සීල භාවනා යන මූලික ප්‍රවේද මූලික ප්‍රතිපදා තුනේහි සීලයෙන් කය වචනය සංවර කර ගැනීමත් භාවනාවෙන් සිත සංවර කර ගැනීමත් විස්තර වේ. දානයෙන් සිදු කරන්නේ සිතුරින් කවරක් සංවර කර ගැනීමක්ද? දැන් දානයේදී දැන් අපි කියමු දැන් සීලෙන් අපි කියනවා කය වචනය සංවර කර ගන්නවා කියලා. භාවනාවෙන් අපි කියන්නේ මොකක් කියලාද? භාවනාවෙන් අපි කියන්නේ සිත සංවර කර ගැනීම කියලා නේද? නමුත් මාතක තියන සිත සංවර කරන කෙනාට කය වචනයත් සංවර වෙලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් සීලයෙන් කය වචනය සංවර කරන කෙනාට සිත සංවර වෙලා තියෙනවා. නැති කෙනාට කය විතර සංවර කරගන්න බෑ නේද? ඒ නිසා මේව වෙන් කළ තිබුණට මේවා තුනේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙනවා. අනිත් දේ තමයි ඊට පස්සේ යන දානය සංවර කරන්නේ මොකද්ද කියලා. දානයේ සිත කය වචන තොන්දරම සමර වෙනවා ඇත්තෙන්ම. අඩු ගානේ සිත හරි සමර වෙනවා. මොකද දානංච යුද්ධංච සමානමහ වූ කියලා කියනවනේ. දානය මේ ලෝභයත් එක්ක මහා සටනක ප්‍රතිඵලයක්. ඒ නිසා සිතේ තියෙන දැඩි ලෝභය අංශු ප්‍රමාණයකට සංවර කරගෙනයි මේ දානය දෙන්නේ. නැති කෙනෙකුට දෙන්න බෑ. හරි අමාරුනේ දානයක් දීමනේ. සතර හොඟා පුරුද තියන එකයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. දුන්න සමහර අය දීලා නොයෙක්වල් බලාපොරොත්තු වෙන්නේ දෙන්නේ. ඊට පියාරේ මොකක් හරි දේවල් බලාපොරොත්තු වෙන හැටි ආනිසංස අඩු කර ගන්න මේකයි. දැන් කාලේ හුඟක් අය බෝඩ් එකේම ලියන්නේ ඒකනේ හුඟක් අය දීලා අල්ලගෙන ඉන්නේ. සමහර අය ටිකක් කෝප දුන්නත් ඒ කෝපවල තියෙනනේ නාවල් පූජා කරයි කියලා රාව මටම ටිකක් වලේම තියෙනවා නේද? මිය ගියාවල කෙනාට තේමන මොකද අපි ඉතින් ඒව බලවල දානවල නැහැ. ඒ පිඟානවත් අත්තයි ඒකනේ මිය ගියාට තේමන මොකද කිරීම හොඳයි ඉතින්. නමුත් එච්චරම ලියන්න ඕනදෝ කියලා වෙලාවකට ඉතින් අපිට හිතෙනවා. පොට්ටවරවලක් ලියන්න නැතිලා කයන්. පොට්ටවරේ ඉතින් අපි ඒ වගේ තමයි හැදෙන්නේ. ඉතින් ලියපුව පොහොදිනාගි. මේ පින්නතොන්ට එපා වෙනේ ඔක්කොම අපර තමයි දෙන්නේ. මලගියට හරිය බයන්නේ අපේ පින්නතෝ. ඒ දාන උගා දෙන මලගියයි හින්දා. අපි කියලා සත්‍යයම දෙන්නේ නැහැ. මලගියයෙන් වෙන කරදර වලින් බේරෙන්න තමයි උගා දෙනා දාන දෙන්නේ. ඔයි මලගියගේ මල දාන ටික අයින් කරෝතින් දානයක් නෑ බලාගෙන යහ අඳුරන්න. ප්‍රත්‍යාවෙන් දෙන දාන නෑ සමහර විට. මලගියගෙන් වෙන බයට සඳහා දෙන දාන නෑ මේ තියෙන්නේ. ඉතින් අපේ හාමුදුරන් කියන මහා ගුණ කතන කරන මේ අත්සංගය. එනිසා දානය දෙනකොට ඉතින් අපි උගාසලාට ආනිසංස අඩු කරගන්න එකයි වෙන්නේ. එතකොට දානෙන් සුන්දරම යම්කි ප්‍රමාණයකට සංවර වෙනවා. අනිත් දේ තමයි දැන් ස්වාමීන් වහන්සේ දැන් අපේ උගාසලාට සමහරක් සංවර්තමානේ කියනවා. ඉතින් ওই අංග විකලයි ඉන්න රෝහල් වලට ඒ වගේ තැන්වලට දුන්නට කමන්නේ නැහැ නේද කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. බුදුසාමයේ සඳහන් කරන මනුස්සයන්නේ සතර සිව්පාය කොට දානය දුන්නත් ඒකේ තානි සංසිද්ධ වෙනවා කියන ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලාට දානයේ පූජා කිරීමේ ප්‍රධාන අනිසංසයක් අපිට ලැබෙනවා. මොකද අනිසංසය? ඒ දන් දුන්නට පස්සේ ධර්ම ශ්‍රවණය කිරීමේ අනිසංසයක් අපිට ලැබෙනවා. ඒක ස්වාමීන් වහන්සේලාට දානයේ පූජා කිරීමෙන් ලැබෙන සුවිශේෂී අනිසංසයක්. ඒ නිසා ඒ දානයේ අනිසංසතාව වැඩි කරගන්න පුළුවන්. අනිත් එක අපි ඒ දානය දෙන්නේ ආර්ය සංඝරත්නය සිහිපත් කරලා එයි අපට සුවිශේෂී අනිසංස ලැබෙන නිසා තමයි ගම්වල කාමත් අපේ ගමක දානයක් දෙනකොට ගමේම ඒකට සම්බන්ධ වෙනවා. දැන් නගර බදත් මෙහෙම අපේ ශ්‍රද්ධාවන්ත පින්තුන් තමන්ගේ හිත මිත්‍රාදීන්ගේ ගෙවල් වල ඥාති මිත්‍රාදීන්ගේ ගෙවල් දාන දෙනකොට අනිත් අය සම්බන්ධ වෙන එක හොඳ දෙයක්. දැන් අපේ පරණ අය කියන්නේ දම් බෙදන්න යනවා කියලා මේ කියන්නේ නේද? දාන ගැස් තියනවා නම් දම් බෙදන්න යනවා කියලා කියන්නේ. නමුත් දැන් කොහොමද කියන්නේ? දැන් දම් බෙදන්නද යන්නේ? දැන් යන්නේ ෆයිනෑන්ස් වල දානවන්ද ඉවරෙන් කිට්ටු තමයි දැන් යන්නේ. තිනු තින අපි යන්න ඕන දම් බෙදන්නත් එක්ක යන්න ඕන. දම් බෙදන්න කියලා අපි නිකන් ඒ ගෙදරේම බෙදන්න විතරක් නෙවෙයි යන්නේ. අපේ ගම්වල ඉන්න සජාවත් පිනතුන් තාම තමන්ගේ ගෙදර මොකක් හෝ වෑංජනයක් හදාගෙන බට්ටිකක් හදාගෙන බුද්ධ පූජාවත් බෙදන්න බලාගෙන තමයි කල්පියාම දාන ගෙදර යන්නේ. ඒක හොඳ දෙයක් පිනතුනි. ඇතැම් විට ඒ ගෙදර දානයට වියදම් කරපු අයට වඩා ආනිසංස ලැබෙනවා. ඇතැම් විට හදියට සිත පහදවාගෙන හරියට සිත පිහිටුවාගෙන ඒ ගෙදරට ගිහිල්ලා කෙසෙල් ගෙඩි දෙක තුනක් අරගෙන ගිහිල්ලා උනත් ඒකට සම්බන්ධ වෙලා ඇතැම් විට ඒ මහා දානයට ප්‍රධාන දායකත්වය දරපු කෙනාට වඩා අනිසංස සිද්ධ කරගන්න පුළුවන් ඒ සම්බන්ධ වෙන අයට. ඒ නිසා දානි ගෙදරකට ගියාම අද්දක බැඳගෙන බලාගෙන ඉන්න එපා. දානි බෙදන්න, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන ඒවා කරන්න. දානි ගෙදරට ගියාම අපි ඒ අවස්ථාවේදී පිට ගෙදර කියලා සලකන්නේ නැහැ. අපේ ගෙදරම කියලා හිතන අපි ඒ පින්කම වල සහභාගී වෙනවා. ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට උන හරිය වටින අවස්ථාවක්. බොහෝ දෙනා මේක දන්නේ නැහැ. මේ අවස්ථාව මගේ අරගන්නවා. එනිසා දාන ගෙදර පණ ගෙදර කුණුවසින් ඉඳ තියනවා නම් කොහොම හරි යන්න. නැත්නම් කලින් හරි ගිහින් පිළිකරක් හරි දීලෙන්න. කොච්චර පින්කම් කරගන්න තියෙන අවස්ථාවද? මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ පින්නතේ සම්පූර්ණම පුණ්‍ය කාලයක්මයි මේ. පිළිකරක් හරි පූජා කරන්න හොඳයි. සමහරවිට කියලා පිළිකරක් තියන්න පුළුවන්. නේද පිළිකරට අත ගන්න පුළුවන්. ඈ මේ ගෙදර සමන්ට ඇතමිට ගෙනියන්න අමාරු වෙන්න පුළුවන්. ඒ ගෙදරේ දානමානවට අතගහණේ කාරී කරන ශ්‍රද්ධාවෙන් පිරිකරකට අතගහණේ කාරී කරන්න. බලන්න මේ මගේම පිරිකරක් කියලා හිතින් හිතාගන්න. එතකොට අරානිසංස එහෙම සිද්ධ වෙනවා. ඒ නිසා හිත කියන දේ මහා පුදුම දෙයක් වෙන තුනින් හිතෙන් සම්පූර්ණයෙන්ම අපට මේ කර්ම චක්‍රය වෙනස් කරගන්න පුළුවන්. දැන් ඒකනේ බලන්න දැන් ඔය රුවන්වැලි සෑය හදලා වැඩ ඉදීම කරන්න කලින් සුටිනම් රයිස් මා නිය ගියානේ. නමුත් තිස්ස කුමාරය මොකද කළේ? තිස්ස කුමාරය කළේ අර උඩ අර සතර කොටුවට ඉහලින් කොටස ඉදි කළ තිබුණේ නැහැ. තිස්ස කුමාරය කළේ අර ටික ඔක්කොම සුදු රෙදි වලින් නැහුවා. වහලා දැන් රජතුමනි ඔක්කොම හරිය සම්පූර්ණ ගයිසිය කියලා රජතුමාගේ හිත පැහැදෙව්වා. ඒ වගේ මේ හිතට මහා පුදුම දෙයක් හිත මේ මායෝක මාටි විඥානං කියන්නේ ඒකයි. විඥානය කියන එක මායාවක් වගේ. ඇත්ත මේ මායාවම කුසලයේ පැත්තට අපිට යොමු කරන්න පුළුවන්. දැන් මැටි වලින් සිමෙන්තියෙන් හදපු පිළිමයක් දිහා බලලා දැඩිසේ සිත පිහිටුවාගෙන මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ මේ කියලා සිත පිහිටුවාගෙන ඒ කුසලයෙන් අපිට සිද්ධ කරගන්න පුළුවන්. මේ සිතේ වගේ දෙයක්. ඒ නිසා මේ පිළිමේ ඉන්නේ මේ මැටි ටිකක් කියලා සද්දා අඩු කරගන්නත් පුළුවන්. මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ මේ කියලා බලවත් ඒ සිත පහදවාගෙන බුදුහාමුදුරන්ටම දානය පූජා කරපු ආනිසංසයම සරසා ගන්නත් පුළුවන්. ඒ නිසා තමන් බුද්ධිමත් නම් තමන් ධර්මඥානෙ යුක්ත නම් තමන්ට මේ හැම සාධකයක්ම පිනතුනි පින්කම් කරගන්න තියෙන අවස්ථාව. වෙනත් කෙනෙක් බණින් එකත් පින්කම් කරගන්න තියෙන අවස්ථාව. ඒක නට යවස්සයට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒකත් හොඳ අවස්ථාවක්. වෙනත් වැරදි වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඒකත් අපිට හොඳ ආදර්ශයක්. අපි ඒ වැරදි නොකර ඉන්න එක. ඒ නිසා හොඳයිගේ ආදර්ශය ගන්නත් පුළුවන්. අපිට නරකයිගේ ආදර්ශ ගන්නත් පුළුවන්. නරකයිගේ මොකද ගන්න ආදර්ශය? ඒ වගේ නරක වැඩ අපි නොකර ඉන්න එක. ඒ නිසා ඒ වගේ වැඩ කරෝතින් අනිත් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා, අනිත් අයගේ අප්‍රසාදයට ලක් වෙනවා කියලා තමන්ද දන්නවා නම් තමන් මේ වැඩේ කරන්නේ. ඒ නිසා හැම අවස්ථාවකදීම තමන්ට මේ හැම සාධකයක්ම තමාමෙන් දකින්න, අහන්න, බලන මේ හැම දෙයක්ම තමන්ට පින්කම් කරගන්න තියෙන, හිත වඩා ගන්න තියෙන අවස්ථාව. හැබැයි තමන් ධර්මඥානෙන් ඉන්නට ඕන, තමන් නිහතමානී වෙන්නට ඕන. ධර්මයේ යන්න තියෙන ප්‍රධානම සාධකයේ තමයි පිනතුනි නිහතමානීකම කියන සාධකය. එහෙම කෙනාට මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද දැන් බුදුහාමරයන් කාලේ ආපු සමහර බ්‍රාහ්මණ දැන් සැරියොත් මොගලන් දැනවත් එහෙම ඒගොල්ලන් බ්‍රාහ්මණයි, ඒගොල්ලන් ත්‍රිවේදයේම පරතරට ගිහලා ඉති. ත්‍රිවේදයේ පරතරට ගියා කියන්නේ මොකද්ද පිනතුනි? මේ ලෝකේ දන්න ශාස්ත්‍ර ඔක්කොම දන්නවා. ආයුර්වේදය දන්නවා, ජ්‍යොතිෂය දන්නවා, මනෝවිද්‍යාව දන්නවා, ශබ්ද ශාස්ත්‍රය දන්නවා, වෛද්‍ය විද්‍යාව දන්නවා, ඔක්කොම දන්නවා. ආයි අඩුවක් කියලා මොකුත් නැහැ. ඒ වගේ දැනුමක් කහිතවාවත් ආවට පස්සේ පින්තුණිය නිහතමානී වුණා. ඒ නිහතමානී වෙච්ච නිසාම තමයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්කම ලැබුණේ. සමහර ඒ වගේ මාන්නකාර බ්‍රාහ්මණ බුදුහාමුදුරු වෙත ආවා. ආපු අවස්ථාවේදී යන් කිව්වා බුදුහාමුදුරට නිතරම සරල දෙයක් කියලා. බුදුහාමුදුරු එවැනි අවස්ථාවේදී ධර්ම දේශනා කළා තියෙනවා. ඒ ඇයට මතක නොතිබෙන විදියට ධර්ම දේශනා කළා තියෙනවා. ඉතරම. හරි සංකල්ප. එතකොට යාට තේරෙනවා මේක ඉතර තේරුම් ගන්න ලේසි නෑ කියලා. ඊට පස්සේ මාන්නේ අඩු කරගත්තට පස්සේ ඊට පස්සේ බුදුහාමුදුරෝ අලිස්සන කරන ආන්නේක තේරෙන්නේ කියලා. ඒ නිසා පින්නතුනි මොන සුදුසුකම් අපට බාහිර සුදුසුකම් තිබුණත් බුදුහාමුදුරන්ගේ දහම අභියස පින්නතුනි අපි හැමදෙණෙක්ම ලදරුවන් කියන කාරණේ මතක තියාගන්න. අපිට කොයිතරම් අධ්‍යාත්ම සුදුසුකම් තියෙන පුළුවන්. ධර්මීය අභියස අපි නිහතමානී වෙන්නට ඕන. ඒක තමයි ධර්ම මාර්ගය යන තියෙන ප්‍රධානම සුදුසුකම වෙන්නේ. එහෙම කෙනාගේ ජීවිතයේ තමයි මහා සුවිශාල විදියට ප්‍රඥාවෙන් ඉහළම තලයකට ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නොමැතුනොතින් අපිට කල්යාණ මිත්‍රයන් අහිමි වෙනවා. ධර්මයේ කියලා දෙන අපිට කල්යාණ මිත්‍රයන් අපට අහිමි වෙනවා. ඒ අය අපෙන් ඈත් වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරද්දී අපිට ප්‍රධානම සාධකයක් බවට පත් වෙනවා අපේ තියෙන නිහතමානීකම. විශේෂයෙන් අපි මීට කලින් සඳහන් කළා කර්මීමේත සූත්‍රයේ තියෙන ಗುಣ ටික හැකියාවක් වර්ධනය කරගන්න. කර්මීමේත සූත්‍රයක් උදේහවස කියන වගේම ඒකේ තියෙන ಗುಣ ටික හොඳට තේරුම් අරගෙන ඒ කාරණා හැකියාවක් තමයි ජීවිතයෙන් ප්‍රගුණ කරගන්න. යම් කිසි සාන්ත පදයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක නාගේ ළඟ තියෙනවන ප්‍රධාන සුසුකම හැටියටයි සඳහන් කළේ. කිනුතුනි අපට ලැබිලා තියෙන කාලය අවසන්. තා ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ඉදිරි දවස්වලදී ඒවටත් උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. කාලය ඉක්මලා තියෙනවා. ඉතින් මේ පින්තුන අහපු ප්‍රශ්න වලට අපට පුළුවන් ආකාරයට අපි උත්තර දුන්නේ. ඉතින් ඒ කරුණු තවදුරටත් මේ පින්තුන් ගැටලු තියෙන තැන් තියෙනවා නම් ඉදිරියේදී අහන්න, නැත්නම් පොතපත කියලා තවදුරටත් තමන්ගේ දැනුම දිනු කරගන්න. අද දින මේ පින්තුන් මේ වජිරාරාම විහාරස්ථානයේ නවම් පුන් පොහෝ දාසිට සමාදන් වෙලා මේ අවස්ථාවේදී ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. අද මේ පින් කමේ දායකත්වයේ උසුලනවා කියපු පළක් විසින් නිහාල කන්දනායක මහත්මයා, සෝමලතා ජාතුන් ආරච්චි මහත්මිය, ජීජීපී දම්නිකා මහත්මිය, කපිල සම්පත් වන්දිනායක මහත්මයා, අමරා නානායකර මහත්මිය, එත් අමර වික්‍රම, දී වික්‍රමසිංහ කියන පින්තුන් විසින් තමයි මේ දායකත්වයේ උසුලන්නේ. ඒ පින්තුන් මේ පින්කමේ දායකත්වයේ උසුලමින් කිසියම් යහපත් බලාපොරොත්තුවක් ඉස්සෙල්ල කර ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු යහපත් ඇතුමන් සමෘද්ධිමත් වේවා. ඒ වගේම මේ පිනතුන් නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් වින් බලාපොරොත්තුවකින් වෙත්නම් ඒ සියලුම ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම අපේ රට දැය සමයේ සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. මේ අතන්ට මෙවැනි පින්කම් සිදු කරගන්නට අවවාදන ශාසනා කරන ගරු කටයුතු නායක මහහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාත් දේවයන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශණ්ඩාච බුම්මණ්ඩා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශණ්ඩාච බුම්මණ්ඩා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිඤ්ඤතු. හැමදෙනාටම තෙරුවන් සරණයි.